සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කිංසු දුතියා පුරිසස්ස හෝති කිංසු චේනං පසංසති කිස්ස චාබිරතෝ මච්චෝ සම්බ දුක්ඛා පමුච්ඡති සන්දා දුතියා පුරිසස්ස හෝති පඤ්ඤා චේනං පසංසති නිබ්බානාබිරතෝ මච්චෝ සම්බ දුක්ඛා පමුච්ඡති සංසාර සාරෝග විනීතනිසං සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාප දේසින් පනමේ බිසාසං සංසාදිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාප දන්සින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැනසායුර නවතා නිවන් වැද තැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරෝ මහා සංගන. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි. සදහවත් වාසනාවන්ත ශ්‍රීනුතුනි, මේ පින්කෙට ආගමික මධ්‍යස්ථානයේහි මාසිකව සිදු කරන ආගමික වැඩසටහනයි මේ අද දින සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් මේකේ නමත් බොහොම වටිනා නමක් නේද? පින්කෙට කියන්නේ පින් කුඹර කියන ගනේ. මේ අත්කණ්ඩ පින් වපුර ගන්න තියෙන ස්ථානයක් මේක. ඉතින් මෙතනින් වපුර ගන්න පින්වල ආනිසංසයෙන් ඔබ සසරෙදි මීට වඩා හොඳ තැන්වලට යන්න ඕන නේද? ඉතින් ඔබ දන්නව වී ඇටයක් කුඹරට දැම්මහම ඒ හැදෙන ගොයන් ගසෙන් ඇතැමිට වී ඇට 50ක් 100ක් වෙන්න පුළුවන් ඒ වී කරලෙනි. ඉතින් ඔබ අද මෙතන ගත කරන එක පැයෙන් ජනිත කරගන්න පින ඇතැමිට ඔබ සසර කල්පයක් සුගතිගාමී වෙන්නට ඔබට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටිනා පින්කමකට වටිනා තැනකට ඔබ සහභාගී වෙනවා කියලා ඔබ සතුටටපත් වෙන්න. ඉතින් ස්වාමින් වහන්සේලා හැටියට අපි කැමති මේ පින්තුන් දිහා බලලා මෙයන්ට බණ කියලා මෙයන් මේ ආත්ම භාවයේ සතුටෙන් ඉන්න වගේම මේ ජනිත කරගන්නා වූ පින්කමලනි සංසයෙන් කල්ප ගණන් සුගතිගාමීව මනුස්ස ලෝකයේහි දිව්‍ය ලෝකයේහි බ්‍රහ්ම ලෝකයේහි සුගතිගාමී වෙනව දකින්න අපි කැමති. ඒ වගේම පින්වත්නි, ඔබ මේ ඇති කරගන්නා වූ පින් සිටිවිලි වලින් ඉක්මනටම තමන්ගේ හිතේ තියෙන දුකෙන් කෙලස් වලින් මිදෙනව දකින්නට අපි කැමති. ඉතින් ඒ සත් ප්‍රාර්ථනාවෙන් තමයි ඔබ වෙනුවෙන් මේ බොහෝ දිනක් මේ පින්කම් සංවිධානය කරන්නේ. විශේෂයෙන්ම ඒ චන්ද්‍රපාල මහත්මයා ප්‍රධාන සහෝදර සහෝදරියන් ඉතාම වටිනා කටයුත්තක් මේ කරන්නේ. ඉතින් ඒ ඇත්තන් යම්ම තාත්ත දෙන්න කොහේ හරි හිටියොත් ඇතැම්මිට මේ දිහා බලලා හුඟා සතුට වෙනවා ඇති. ඔබේ මේ ආත්ම භාවය අම්ම තාත්ත විතරක් නෙවෙයි, සසර මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තලත් මේ දිහා බලලා ඔබ ගැන හුඟා සතුට වෙනවා ඇති. ඉතින් මේක තමයි පින්නතුනි අපේ ජීවිතවලින් අපේ ධනයෙන් අපි ගන්න ප්‍රයෝජන. බොහෝ දෙනෙක් ජීවිතය කියලා කියන්නේ ඉගෙන කියාගෙන රැකිරක්ෂාවක් කළා, තමන්ගේ දරුවන්ට උගන්නලා බොහොම මාන්නයෙන් ඉඳලා මරණයටපත් වෙන තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. පින්නතුනි ඊට වඩා දෙයක් අපේ ජීවිතවල සිද්ධ වෙන්නට ඕන. මේ මනුස්ස ජීවිතය අපි ගත කරන්නේ සසර බොහෝ කාලයක් කරපු මහත් වූ පින කානිසංශයක් අද දින අප මේ භුක්ති විඳින්නේ. ඉතින් ඒ පින භුක්ති විඳින ගමන් නුවණැති ශ්‍රද්ධාවන්තයාගේ යුතුකම වෙන්නට ඕන. අපේ ජීවිතවලින් මේ ලබාගත් මොහොතෙන් උපරිම ප්‍රයෝජන අපි ලබා ගන්න. එක අතකින් මිනිසයන් වශයෙන් විශේෂයෙන් ගිහියත්තන් වශයෙන් ඔබ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දිනු වෙලා මේ ජීවිතය සඵල කර ගන්නවා විතරක් නෙවෙයි, සසර ජීවිතය සුවපත් වෙන විදිහට මේ ජීවිතයේදී ඔබ වෙන කටයුතු කර ගන්නට ඕන. එහෙම නොවෙදී තමයි අපි මේ ලබාගත් දුර්ලභ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින්තුනි ලෝකයට ධර්ම දේශනා කළේ ඉතාම කරුණාවෙන්. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමත් සමගම පින්තුනි උන්වහන්සේට ලෝකෙ ගැන ඉතාම බලවත් සංවේගයක් හටගත්තා, කරුණාවක් හටගත්තා. ඇයි ඒකට හේතුව පින්තුනි? ලෝකෙ මිනිස්සු දිහා බලලා බුදුහාඳුර හරියම සංවේගයට පත් වුණා. ඇයි එහෙම ඇති වෙන හේතුව? බුදුහාඳුර දැක්ක පින්නතුනි මේ මනුස්ස ලෝකයේ ඉඳලා මරණයට පත් වෙන අයගෙන් බොහෝ දෙනෙක් කොහටද යන්නේ? බොහෝ දෙනෙක් යන්නේ පින්නතුනි මනුසාත්ම භාවයට පල්ලෙහා ස්ථානවල තමයි ඉපදෙන්නේ. ඒක උන්වහන්සේ දැක්කා. දැන් වර්තමානයේ ගත්තොත් ලෝකයේ දවසකට ඔබ දන්නවද මනුෂ්‍යයන් කී දෙනෙක් ඉපදෙනවද කියලා? දැන් ලෝක ජනගහනේ කෝටි 700ක් විතර ඉන්නවා. ඒ කෝටි 700ට හැම දවසකම දිනකට මිනිසුන් ලක්ෂ 2ක් ලෝකෙ ඉපදිනවා. ලක්ෂ 2ක් ඉපදෙනකොට කොච්චර ප්‍රමාණයක් ලෝකෙ මැරෙනවද දවසකට? දවසකට ලක්ෂයක් දෙනා මිය යනවා හැම දවසෙම. ඒ මියයන් අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ පිනොතනෝ මනුසාත්ම භයෙන් පල්ලෙහා සතර අපාය ස්ථානවල ඉපදෙන්නේ. ඇතැම් විට බොහොම උගත් අය, බොහොම උගත් දරුවෝ ඉන්න අය, බොහොම ධනවත් අය, හොඳට ලස්න රූප සම්පන්නිය තියෙන අය, බොහෝ කීර්තියකින් ජීවත් වෙච්ච අය මේ බොහෝ දෙනෙක් මරණයට පත් වෙලා පිනොතුනි මනුසාත්ම භාවයෙන් පහළ තැන්වල ඉපදෙන්නේ. මෙන්න මේකයි පිනොතුනි අපේ ජීවිතයේ තියෙන ප්‍රධානතම ජීවිත අභියෝගය. මේක අපි ඉතාම නොනින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පිනොතුනි අපට ඉතාම නොනින්, ඉතාම බුද්ධිමත්ව අපේ ජීවිත දෙසත් අපේ අනාගත දෙස බලනට අපට හුරු කරපු ධහමක් තමයි සම්බුදු ධහම කියලා කියන්නේ. ඉතින් අන්නේ ධර්මය තුළින් මේක අපි ඉතාම මැනවින් තේරුම් ගන්නට ඕන. මරණයට පත්වන අයගෙන් පිනොතුනි බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන්නේ ඔබ දන්නවද කුමන හේතුව නිසාද කියලා? මනුසාත්ම භාවයෙන් පස්සේ මේ ජීවිතයේ මරණයට පත්වනාට පස්සේ පිනොතුනි බොහෝ දෙනෙක් ඉපදෙන තැන දන්නවද? ඉපදෙන පිනොතුනි ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ ඉපදලා ඊට පස්සේ තිහේ තිරිසන් ලෝකේ හරහා ටිකෙන් ටික පල්ලෙහාට යන්නේ. මුලින්ම යන්නේ ප්‍රේත ලෝකෙට. පින්නතුනේ ඇයි මේකට හේතුව ඔබ දන්නවද? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? ඔව් බොහොම හොඳයි. තෘෂ්ණාව මොනට තෘෂ්ණා කළද? අනිත්‍යගේ දේපල වලටද? නෑ පින්නතුනේ. තමන්ම උපයපු, තමන්ම හරිහම්බ කරපු, තමන්ටම දෙමෝපියන්ගෙන් ලැබිච්ච ධනයට තමන්ගෙම දරුවන්ට ආසා කළා. ඒ පිළිබඳව හිතේ ආසාවක් කරගන්න බැරුව මරණාසන්න මොහොතේ මිය ගිහිල්ල බොහෝ දෙනෙක් ඉපදෙන්නේ පෙනතුනි තමන් හිටිය තැන්වලම ඉපදෙන්නේ. ගෙදරම, ඉඩමෙම, ඇතැම් විට ගෙදරම කාමරයක තමයි ඉපදෙන්නේ. එහෙම ඉපදුනාට කමන්නේ මනුස්සයන් වෙලා නම්. නමුත් පිනතුනි බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මනුස්සයන් වශයෙන් නෙවෙයි. මේක පිනතුනි හොඳට මතක තියාගන්න. මේ අනතුරට ඔබ පත් වෙන්න හොඳ නැහැ. එතෙන්ටපත් වුණොත් පිනතුනි අය ගොඩ එනවයි කියන එක ලේසි නෑ. අය කල්ප ගානකට ඉහෙලට එන එක ලේසි නෑ. මෙන්න මේක තමයි පිනතුනි අපේ ජීවිතවල තියෙන ලොකෝම අනතුර. දැන් අපට පේනවා දැන් මේ ගෙවල් අයිති, මේ ඉඩම් අයිති පින්නතුන් මේ ක්‍රියා කරපු ආකාරයෙන් ඉතාම පැහැදිලිවම පේනවා ඒ ඇත්තන් සුගතියට යන්නට සෝදානංගල ඉන්නවා කියන කාරණේ. ඒකෙන් කියන්නේ හැම දිනාටම මේ තමන්ගේ ගෙදර පූජා කරන්න කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක තමන්ට අත්තරින්න පුළුවන් මානසිකත්වයක තමන් නිතරම ඉන්න ඕන. අඩුගානේ තමන්ගේ දරුවන්ට හරි ඒ ටික අත්තරලා තමන් නිදහසේ තමන්ගේ ගමන යන්නට හිත හදාගෙන කලින් ඉන්නට ඕන. හැබැයි පින්නතුනේ ඒකේ මොහොත වෙනකන් නම් ඉන්න බෑ. කලින්ම හොඳට හිත හදා ගන්න ඕනේ වත්තරින්න තමන් පුහුණු වෙන්න ඕනේ ඒක. ඒ මොහොතේ ලඟුණාට පස්සේ කරගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි මෙහෙම බනහන්නේ. ඒ නිසා තමයි අපි සිල් රකින්නේ. ඒ හිත හදා ගන්න තමයි අපි ටිකෙන් ටික දන් දෙන්නේ. මේව කරන්න කරන්න පින්නතුනේ මේ බැඳීම අඩු වෙනවා. ඒ අඩු වීමත් එක්කම ඒකේ තියෙන යහපත මරණයෙන් පස්සේ නෙවෙයි ජීවත් වෙන කාලයේදීම තමන්ගේ හිතේ මානසික සුවය තමන්ට ලැබෙනවා. තමන් නිවසක ඉන්නවනම් තමන්ගේ දරුවන්ගේ යහපත වගේම අසල්වැසි දරුවන්ගේ යහපතත් ප්‍රාර්ථනා කරන්න. ඔබේ දරුවන්, ඔබේ මොනබුරු මිනිබිරියන් හොඳට ඉගෙන කියාගෙන රැකිරක්ෂා කරලා ලස්සනට ගෙවල් හදාගෙන වගේ අනිත් දරුවන්ටත් ආශිර්වාද කරන්න. වෙනත් දරුවෙක් විභාගයකට යනකොට පෑනක් පැන්සලක් හරි දෙන්න පුළුවන් නම් ඉහළ විභාගයට කලින් දවසේ. වෙනත් දරුවෙක් විභාගයක් සමත් වුණාම හරිය සතුටු වෙන්න, මුදිතා ගුණ ඇති කරගන්න. වෙනත් කෙනෙක් ගියක් හදනවා නම් රුපියල් 100කින් හරි උදව්වක් කරන්න. බැරි නම් අඩු ගානේ වැලි තාච්චියක් හරි ගෙනලා දෙන්න. ඊටත් වඩා පුළුවන් නම් ගඩොල්කට ටිකක් හරි දෙන්න. ඊටත් වඩා පුළුවන් නම් වහලක් හරි වහලට සීට් එකක් හරි අරන් දෙන්න. තිනුතුනේ මේව කරන්න කරන්න තමන්ගේ හිතේ ලොකු වෙනසක් වෙනවා. තමන්ට මේ ආත්ම භාවයේම තමන් කරන වැඩ කටයුතු සාර්ථක වෙනවා. තමන්ට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවට උගන්වන්න මහන්සි වෙනා වගේම පුළුවන් නම් ඒ වගේම තවත් අසරණ දරුවෙක්, ඊට සමාන වයසේ ඉන්න දරුවෙක් තෝරගෙන පුළුවන් නම් දුප්පත් දරුවෙකුට උදව් කරන්න. ඒක පින්නදෙන බෝධි පූජා තිබ්බට වඩා ආශිර්වාදයක් ඒක. ඔබේ දරුවගේම වයසේ තවත් දරුවෙක් තෝරගෙන සලකන්න පුළුවන් නම් ඒ වගේම ඔබේ නිවස හදන කෑම ටිකෙන් ටිකක් අඩු ගන්න සතියකට මාසයකට සැරයක් හරි ගමේ ඉන්න දුප්පත් කෙනෙකුට බත් පාර්සලයක් හදලා ගිහිල්ලා දෙන්න. ඔබේ හිතේ ලොකු වෙනසක් ඒත් එක්ක එනවා. ඒ කියන්නේ සංසය මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි. ඒ ආනිසංසයෙන් ඔබේ අම්මට තාත්තට නිරෝගී භාවය ලැබෙනවා. ඔබේ මියගිය අම්මට තාත්තට ඒකෙන් පින් අනුමෝදන් වෙනවා. ඔබට නිරෝගී භාවය ලැබෙනවා. ඔබට අනවශ්‍ය විදියට ලෙඩ රෝග වලට සොර සතුරන්ට මිල මුදල් වැය වෙන තියෙනවා නම් ඒව හුඟක් අඩු වෙනවා. මේ වගේ හොඳ දේවල් සමන් කරනකොට. එනිසා ඔබේ නිවසේ යහපත දේනුව ඔබේ දරුවන්ගේ යහපත ප්‍රාර්ථනා කරන වගේම අනිත් හැම දෙනාමත් තමන්ගේ දරුවන් විදියට බලන්න පින්නතුනි. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතුනි මේ අපි සසරෙන ගමනේදී අපට අම්මල තාත්තල නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අපට දරුවන් නොවෙච්ච සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි සතා සිව්පාව අතරවත් නැහැ පින්නතුනි. දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට සාකේත කියලා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ පිටපස්සෙ ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි හුඟා කාලෙකින් දැක්කේ අපි ගෙදර යමු. අම්මත් බලාගෙන ඉන්නවා. නංගිල මල්ලියත් ගෙදර බලාගෙන ඉන්නවා. අපි ගෙදර යමු කියලා. උන්වහන්සේව ගෙදර එක්කන් ගියා. දැන් ආනන්ද හැඳුරුත් යනවා. ඊට පස්සේ පින්නතුනි ගිහිල්ලා යට බණ කියලා ගෙදරත් දානේ වන්දට බුදුහාමුදුර වැඩම කළා. ඊට පස්සේ ආනන්ද හැඳුරු අහනවා ස්වාමිනිය අර ඇයි මොකක්ද අර උනේ? ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා ආනන්ද මේ සාකේත බමුණත්තේ බැමිනියත් මේ සහෝදර සහෝදරියරුත් මට ආත්ම භාව 500කම මගේ මම තාත්ත වෙච්ච අය කියලා. ආත්ම භාව එකක් දෙකනේ 500ක්. දවසක් දෙපින්නතුනි එක්තරා ස්වාමී කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සනට බණ කියනවා. බණ කියනකොට එක්තරා දේවගණක් ඒ ස්වාමීන් වහන්සේ බණ කියන හැම දැනටම යනවා තවත් දේවගණන් පිරිවරගෙන. යන්නේ කොහොමද මගේ පොඩි හාමුදුරු මගේ පුතා බණ කියනවා අපි බණ අහන්න යන් කියලා. හරියම සතුටෙන් මේ දේවගණන් එක්ක මේ පුතාවන හාමුදුරන්ගෙන් බණ අහන්න යනවා. පින්නතුනි මේ ස්වාමීන් වහන්සේගේ අම්ම තාත්ත තාමත් මේ ඉන්නවා. එතකොට මේ කවුද මේ දේවගණ? මේට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක්. කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක් තාම මේ පුත්‍ර ස්නේහයෙන් මේ දරුවා දැස බලනවා. පින්නතුනි මෙන්න මෙවැනි ලෝකෙක අපි මේ ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ ධර්මඥාණයෙන් අපට ඇස විවර වෙනකොට අපි තමන්ගේ ඇහැට පේන සියලුම දෙනා බලන්නේ තමන්ගේම දරුවන් දැස බලන ආකල්පයෙන් බලන්නේ. තමන්ගේම අම්ම තාත්ත දැස බලන ආකල්පයෙන් බලන්නේ. මනස් ලෝකය විතරක් නෙමෙයි පින්නතුනි. සතර අපායේ ඉන්න තමන්ට මුණගැහෙන සතා සිව්පාව දෙසත් බලන්නේ. අනේ මට සසරේදී අම්මා තාත්තාවල උදව් කරපු අය නේද අද මේ දුක් විඳින්නේ. මම මේ ඇයටත් පින් වැඩෙන මම ජීවත් වෙන්න ඕන නේද කියලා තමන් හිතනවා. පින්නතුනි ධර්මයේ පැහැදිලිවම සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සිල්වත්ව කාලය ගත කරනවා නම් යම් කිසි කෙනෙක් දාන ආදී පින් දහම් කරනවා නම් ඒ පින්කම ලානිසංශය මේ ආත්ම භාවය අම්ම තාත්තාට නම් ඒ අම්මට තාත්තට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි මේ ආත්මේ අම්මට තාත්තට විතරක් නෙමෙයි සසර මීට කලින් ආත්ම භවල අම්මල තාත්තලත් සමහර තැන්වල ඉඳගෙන දරුවන් දැස බලාගෙන ඉන්නවා කියලා. දරුවන්ට ආශිර්වාද කරනවා කියලා. ඒ වගේම පින්නතුනි අනිත් පැත්තක් තියෙනවා ඈ අමතක කරන්න එපා. ඔබ වැරදි දේවල් කරනවා නම් ඔබ අනිත්‍යයට බාධා කරනවා නම් දුස්සීල ජීවිතයක් ගත කරනවා නම් ඒක ඔබ ඔබේ අතීත අම්මට තාත්තට කරන ලොකු අසාධාරණයක්. ඒකත් මතක තියාගන්නේ. ඒ නිසා හැම මොහොතෙම තමන් ගත කරන හැම අවස්ථාවක්ම අකුසල් නොවන විදියටත් කුසල් වැඩෙන විදියටත් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන විදියට නිතරම ගත කරන උත්සාහ කරන්න. ඒ කියන්නේ සංක්ෂේපයෙන් තුනේ මේ ජීවිතයේ මේ මොහොතේම අපට ලැබෙනවා. ඒ අනිසංශ විදියට පින්නතුනේ මෙතන මේ බණ ඇසෙන්නේ ඔබ හැම දිනෙකම මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්න ඕන අය. දැම්මම මේ මොහොතේම ඔබ සුගතිගාමි වෙන්න හිත පිහිටුවාගෙන ඉන්න. අපේ මරණය කොයි මොහොතේ අපට වේද දන්නේ නැහැ. ඇතැම් විට මහමගිය අධි වාහනයකදී අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඇතැම් විට නිදාගෙන ඉඳි අපේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඇතැමිට වෙනත් කෙනෙක්ගේ හානියකින් අපේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. ඒ කුමන අවස්ථාවක අපි මේ යක් පිනතුනි කිසිදු විදියකින් මනසාත්ම භාවයෙන් පහලට වැටෙන්නේ නැති විදියෙහි දැඩි ස්ථාවරත්වයක්, දැඩි ශ්‍රද්ධාවක්, කුසලයක් තමන්ගේ හිතේ ඇති කරගන්න. එහෙම වුණොත් තමයි පිනතුනි ඇත්තටම අපි මේ සම්බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්න අය බවට පත් වෙන්නේ. පිනතුනි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයේ තියෙන දේවතා සංයුත්තේන ဒုတိယා කියන සූත්‍රය. මොකද සූත්‍රේ නම ဒုတိယා සූත්‍රය. පිනතුනි කවුරු සාදුකාරයක් දෙන්න බලන්න. නැවතම තවත් සාදුකාරයක් දෙන්න. හොඳයි. හොඳට අහගෙන ඉන්න. ටිකක් නිඳ යන වෙලාව නේද? ඕ නමුත් ඉතින් කල්පනාවෙන් අහන් ඉන්න බලන්නේ. එහෙම වුණොත් තමයි ඔබ මේ දුර ඉඳලා ඇවිල්ලා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. දැන් හුඟක්ම නිදි මත නම් පොඩ්ඩක් නැගිටලා හරි ඉන්න බලන්න. එතකොට ටිකක් හරි යනවා. පෙනුතුනි වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවියෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. මොනවද ප්‍රශ්න? ඒ ප්‍රශ්න තමයි පුරුෂයාට දෙවනි වෙන්නේ මොකද්ද කියලා ඇහුවා. මේ දෙවියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කින්සු ဒုတိယා පුරිසස්ස හෝටි මේ ලෝකේ ජීවත් වෙන කෙනාට දෙවනි දේ වෙන්නේ මොකද්ද කියලා. දෙවන්න මොකද්ද කියලා. දෙවෙනි කාරණේ තමයි කින්සු චේනං පසංසති. ඔහුට කවරෙක් ධනුශාසනා කරන්නේ? ඔහුගේ අනුශාසකවරයා කවුද කියලා. කිස්ස චාබිරතෝ මච්චෝ සබ්බ දුක්ඛා පමුච්චති. කුමක් මැනවින් පුහුණු කිරීමෙන් සියලු දුකෙන් නිදහස් වෙනවාද කියලා ඇහුවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ලෝකෙ ඉපදෙච්ච තැනැත්තාට දෙවෙනි වෙන්නේ මොකද්ද කියලා. කුමන දෙයක් ඔහුට අනුශාසනා කරනවද? කුමක් මනවින් පිළිපැද්දොත් මේ සසර දුකෙන්, සංතානගත දුකෙන් නිදහස් වෙනවාද කියන කාරණේ. මේක ටිකක් සරලයි. සරල වගේම කල්පනාෙන් හිටියොත් තමයි තේරුම් ගන්න පුළුවන්කම තියන්නේ. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? පුරුෂයාට දෙවෙනි වෙන්නේ මොකද? දෙවෙනිය වන්නේ කවුද කියලා. ඊට පස්සේ අහනවා කවුද මේ තැනැත්තාට අනුශාසනා කරන්නේ? කුමක් විසින්ද අනුශාසනා කරන්නේ? ඊට පස්සේ කියනවා කුමක් දෙයක් මනවින් යෙදීමෙන්, ඇලීමෙන්, කුමකට කැමති වීමෙන් දුකෙන් නිදහස් වෙනවාද කියන කාරණේ. මේ ප්‍රශ්න වලට උත්තර හැටියට බුදුහාම දේශනා කරනවා සද්ධා ဒုတိယස්ස පුරිසස්ස හෝති. මේ ලෝකේ පුරුෂයාට තියෙන දෙවෙනියා තමයි ශ්‍රද්ධාව කියලා. පඤ්ඤා කේනං පසංසති. ප්‍රඥාව තමයි මේ තැනකදී ඉදිරියට යන්නට අනුශාසනා කරන්නේ කියලා මඟ පෙන්වන්නේ. හරියට ආලෝකයක් වගේ. අපි රාත්‍රියේ කාලේ ගමනක් යනකොට අපි ගිනි හුලක් එහෙම පත්තු කරගෙන යනව නේද? දැන් නම් ටෝච් තියෙනව නේද? ඔය ඉස්සර අපි මේ මෑණිවරු හැම මතකයි නේනේ. ගිනි හුලක් පත්තු කරගෙන නැත්තම් පොල් ගහේ පොල් කොළ ටිකක් එකතු කරලා බැඳලානේ පත්තු කරන් යන්නේ. ඒක ඉස්සරහට යන්නේ. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව කියන එක. ප්‍රඥාවේ ආලෝකයෙන් තමයි අපි ඉදිරියට යන්නේ. ඊළඟ කාරණය තමයි අර දෙවියන් වහනේ කුමක ඇලීමෙන් නැත්තම් කුමන දෙයක යෙදීමෙන් සියලු දුකෙන් නිදහස් වෙනවාද කියලා. එතෙන්දි බුදුහාම දේශනා කරනවා නිවනට ඇලීමෙන්, නිර්වාණ අවබෝධය කියන දෙයට ඇලුම් කිරීමෙන් තමයි දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේ. මේක තමයි පින්වතුනි සාමාන්‍යයෙන් මේ ගාථාවේ තේරුම. ඉතින් මේක ටිකක් සරල ගාථාවක්. සරල වගේම ටිකක් ගැඹුරකුත් තියෙනවා. ඉතින් අපි ටිකෙන් ටික සරුන් ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දක්ෂයි පින්වතුනි මේක තේරුම් ගන්න. ඔබට මේක තේරුම් ගන්න බෑ කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අවුරුදු 7 ඉඳලා එක එක වයස්වලයි මේ ධර්මයේ තේරුම් ගත්තා. අවුරුදු 7 ඉඳන් ධර්ම අවබෝධය කරන්න පුළුවන් පින්වතුනි. අවුරුදු 7 ඉඳන් අවුරුදු කී වෙනකම් පුළුවන් ධර්ම අවබෝධය කරන්න? දැන් නිග්‍රෝධ හාමුදුරෝ, රාහුල හාමුදුරෝ, සුනීත සෝපාක වගේ එයා කුඩා වයසේ මහා නෙච්චා හිටියා. අවුරුදු 7 දී මහා නෙච්චා හිටියා. සමහර අය හිටිය අවුරුදු 20 දී මහා නෙච්චා තරුණ වයසේදී. සමහර අය හිටිය අවුරුදු 25 දී විතර රට්ටපාල හාමුදුරෝ ඔය ශාක්‍ය කුමාරවරු වගේ අවුරුදු 25 දී විතර මහණුනේ 30 දී විතර නන්ද කුමාරය වගේයි. තවත් අය හිටියා සාරියුත් මොගලන් වගේ අය අවුරුදු 40 දී විතර මහණෙක් අය හිටියා. තවත් සමහර හිටියා අවුරුදු 50 දී විතර මහණෙක් අය. බක්කුල හාමුදුරුවෝ හිටියා අවුරුදු කීයේද මහණුනේ? අවුරුදු 80 දී මහණුනේ. තවත් වෙනතුනි අය හිටියා අවුරුදු 100 දී මහණෙක් අය හිටියා. තවත් අය හිටියා අවුරුදු 120 දී මහණෙක් අය. රාධ හාමුදුරුව සෝනා මෙහෙණි අවුරුදු කීයේද මහණුනේ? අවුරුදු 120 දී. ඒ නිසා ඔබ හිතන්නේ ඔබ දැන් වයසයි කියලා ඈ. ඔබට වඩා හුඟක් වැඩිමල් අයත් මහණ වෙලා ධර්මයේ හැසිරෙලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා. ඒ නිසා ඔබට බැරි නෑ. ඔබගේත් අම්මලා තාත්තලා වගේ අය ආචිල සීල වගේ අය පැවිදි වෙලා අප්‍රමාදීව මේ ශාසනය හැසිරලා ප්‍රයෝජන ගත්තා. ඈ. ඉතින් ඔබට ඒ හැකියාව තියෙන ඔබ පින්වන්තයි. ඒ නිසායි පින්වන්ත බවෙන් ඔබ ප්‍රයෝජන ගන්නට ඕන. හොඳට සිහිය නෝන තියෙනවා නම් ඔබට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් බැරි නෑ. පළවෙනි කාරණය තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියන කාරණේ. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව තියෙන විශ්වාසයයි ශ්‍රද්ධාව කියලා කියනවා. කොමන්ති පින්නතුනි ශ්‍රද්ධාව අපි ඔබ දන්න විදිහට විස්තර කරන්න කොහොමද? තොනුරුවන් තියෙන පැහැදීම කොයි වගේද අපි එක තේරුම් ගන්නෙ? දැන් අපි ගියම ලස්සන පිළිම වහන්සේ නමක් තියෙනකොට අපි මල ගැනල පූජා කරනනේ. ඈ නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සනට පාරේ වඩිනකොට සංසම් අපි බොහොම ගෞරවයෙන් වඳිනවා. හොඳ බණක් කියනකොට අපි හොඳට හිත පහදවාගෙන අහනවා. දැන් මේව තමයි පින්නතුනි සාමාන්‍ය අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ. නමුත් නියම ශ්‍රද්ධාව කියන එක පින්නතුනි ඊටත් වඩා ගැඹුරට යන දෙයක්. ශ්‍රද්ධාව නියම විදිහට ඇති වෙන්නේ කොහමද? ඈ? අවබෝධය ළමන්නේ කොහමද? මුලින්ම මොකද කරන්න ඕන? ධර්ම ශ්‍රවණය කරන්න ඕන. බණ අහනකොට පින්නතුනි ඒ බණේදී Taman තේරුම් ගන්න ඕන. Tamanගේ හිතට මානසික දුකක් ඇති වෙනවා නම් කොහොමද ඒ දුක ඇති වෙන්නේ? ඒ මානසික ඇතිවන දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක Taman අහන ධර්මය තුලින් තේරුම් ගන්නට ඕන. අන්න එහෙම තේරුම් ගත්තොත් තමයි පිනතුනේ නියම විදියට ශ්‍රද්ධාව හටගන්නේ. එහෙම නැතුව ඇතැමිට පිළිම වහන්සේ නමක් දැකලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ලක්ෂණයට වඩිනවා දැකලා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කවි බණක් අහලත් අපි පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒක ස්ථාවර නැහැ. ඕන මොහොතක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ තේරුම් අරගෙන තියෙන ශ්‍රද්ධාවෙම වෙනස් වෙන්නේ නැහැ. ඔබ බණක් අහලා ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ බණ කියපු ස්වාමීන් වහන්සේ ඇතැමිට වෙනස් වුණත් ඔබේ ශ්‍රද්ධාවට හානියක් වෙන්නේ නැහැ. ඇයි ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්නේ? ඒ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තුළින් ඔබ පැහැදිලිව ඇති කරගන්නේ බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ පිළිබඳව. ඒ බණ කියපු ස්වාමීන් වහන්සේගේ ජීවිතේ වෙනසක් වුණත් ඔබ කලකිරෙන්නේ නැහැ. ඔබ ඊට වඩා මානසිකත්වයෙන් ඉහළට යනවා. ඒකයි ශ්‍රද්ධාවේ ස්වභාවය. පින්නතුනි අපට යම් කිසි වෙලාවක අපේ හිතේ මානසික දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන වෙලාවේ අපේ හිතේ තියෙන ස්වභාවය මොකද්ද? දැන් ඔබට කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. නැත්තම් දැන් ඔබේ ගෙදර හෝ ගෙදර අල්ලපුවත්තේ මොකක් හෝ ඔබට ගෙදරට හානියක් කරපු කෙනෙක්, දරුවෙකුට කරදරයක් කරපු කෙනෙක් මතක් කරගන්න බලන්න. මතක් වෙච්ච ගමන්ම ඔබට මොකද වෙන්නේ? තරහක් යනවනේ. ඔව් බොහොම හොඳයි පින්නතුනි, අවංකයි බොහොම. එතකොට පින්නතුනි ඒ තරහ යන වෙලාවේ තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? ඔව් ගැටීමක් ඇති වෙනවා. ඒ ඇති වෙන අවස්ථාවේ පින්නතුනි හිතේ ස්වභාවය තමයි තමන්ගේ සිද්ධිය මතක් කරගන්නවා. මතක් වෙනකොටම තමන්ට හිතෙන්නේ ඒ සිද්ධිය මේ මොහොත වෙනවා කියලා. දැන් මේ සිද්ධිය වෙනවා වගේ තමයි මතක් වෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් බැනපු එකක් මතක් කරනකොට ඒ බැනපු වෙලාවේ සිද්ධිය, ඒ කරපු දේවල්, කියපු වචන ටික ඔබට මතක් වෙනවනේ. මතක් වෙනකොටම හිතෙන්නේ දැන් මේක මේ මොහොතේ තියෙනවා කියලා. ඇතැම්මිට ඔබට හිතෙන්නේ නැහැ දැන් මේ බණ අහන්න ඇවිල්ලා සුදිවඳුන් ඇඳගෙන හොඳට වාඩි වෙලා ඉන්නවා කියලාත් මතක් වෙන්නේ නැහැ. එකපාරම ඔබට මතක් වෙන අර සිද්ධිය. සිද්ධිය මතක් වීම නෙවෙයි ගැටලුව. මතක් වෙනකොටම ඔබට හිතෙන්නේ ඒ සිද්ධිය මේ මොහොතේ ඒ විදියටම දැන් සිද්ධ වෙනවා කියන. පින්නොතුනේ අපේ හිතේ යම් කිසි වෙලාවක කෙනෙක් ගැන අමනාපයක් හරි යම් කිසි කෙනෙක් ගැන රාගයක් හරි දැඩි ඇලීමක් හරි ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි මොකද්ද? තමන්ගේ ඇසෙන් දැකපු රූපය, කනෙන් අහපු ශබ්දයක්, නාසයෙන් ලබපු ගඳ සුවඳක්, දිවට ලබපු රසයක්, කායට දැනෙච්ච පහසක්, මෙන්න මේ වගේ අරමුණකින් තමන්ට දැනෙච්ච දෙයක් ගැන හිතනකොට ඒ අතීත සිද්ධිය දැන් මේ මොහොතේ සිදුවෙනවා කියලා ඔබට හිතෙනවා. එතකොට පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා කෙනෙකුට පුළුවන් ඔබට එකවරයි බණින්න පුළුවන්. කෙනෙකුට එකපාරයි බණින්න පුළුවන් අපට. ඒ බණින වෙලාව විතරයි බණින්න පුළුවන්. අනිත් හැම මොහොතෙම අපි ඉන්නේ අයමසෝ මනසිකාරයෙන් නම් අපි ඉන්නේ අසහියෙන් නම් අපි නැවත නැවතත් යාගින් දැනුමහ. එයා එකපාරයි බැන්නේ අපට. අපි නැවත නැවතත් අරක සිහි කර කර බැනුම් අහනවා. මට මෙහෙමයි බැන්නේ කිය කිය අනිත් ඈත් එක කික ආයියාගෙන් බැනුම් අහනවා. ඒ අතීත සිද්ධිය රඟපාලා මට බැන්නේ මෙහෙමයි, මට ගැහුවේ මෙහෙමයි, මගේ දරුවට හානි කරේ මෙහෙමයි, අපේ ඉඩමෙන් මෙහාට වැට ගැහුවේ මෙහෙමයි, එහෙම කිය කිය දිනනොතින් අපි නැවත නැවතත් ඒ ටිකෙන් දුක් විඳිනවා. දිනනොතේ වැටවල් වලට ඉඩම් වලට එහෙම රණ්ඩු තියෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ තමයි. මම එහාට ගියාම නම් නෑ විනතරින්. ඒගොල්ලන් දන්නේවත් එහෙම ප්‍රශ්න තියනවාද කියලා. ඉතින් තින්නතුනේ අපි මේ සඳහන් කළේ අපට මානසික මෙන්න මේ දුක ඇති වෙන්නේ මේ හේතුවෙන් කියලා අපි දැනගත්තොත් ඒ දැනගත්තු මොහොතේම අපි ඊළඟට බලනවා. එහෙනම් තවත් එකක් මේසේ කියනවා ඒ අපේ අතීත සිද්ධිය ඒ සිතිවිල්ල අපේ ස්ථිර දෙයක් කියලා නිතරම ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපට ඒකේ අනිත්‍යතාවය දකින්න පුළුවන් නම් ඒ මනසට ඇති වෙන සිතුවිල්ලේ අනිත්‍යතාවය දකින්න පුළුවන් නම් අපි පින්නොතින් මෙන්න මේ දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන් අපට. ඒ නිසා සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්නොතනි අපිට වඩන්න තියෙන කාරණා දෙකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වා කාරණා තියෙනවනේ අපි වඩන්න කියලා හිතනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යාචිරා තියෙනවා. සතර සතිපට්ඨානේ තියෙනවා, පංචේන්ද්‍රිය ධර්ම තියෙනවා, සත්‍ය බොජ්ජංග තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. මේ වගේ නොයෙක් දේවල් පින්නතනකින් වා පිළිපදින්න ඕන කියලා හිතාගෙන ඉන්නවනේ නේ. ඒ සියලුම දේවල් පින්නතන අන්තිමට ගියාම මොකද කරන්න තියෙන්නේ? අපට කාරණා දෙකයි වඩන්න තියෙන්නේ. මොනවද ඒ දෙක? ඒ දෙක තමයි පින්නතනි සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සතිය කියන්නේ සිහිය. නිතරම තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්න. දැන් මගේ ශරීරයෙන් මොකද්ද වෙන්නේ? දැන් මගේ ශරීරයට මොකද්ද වෙන්නේ? දැන් මගේ හිතේ ස්වභාවය මොකද්ද? දැන් මගේ හිතේ මතක් වෙමින් තියෙන gedara ගැනද, නැත්නම් තමන්ගේ රූපය ගැනද, නැත්නම් වෙනත් දෙයක් ගැනද කියලා හොඳට තමන්ගේ සිහිය ගැන අවධානයෙන් ඉන්න. ඒ ඉන්නවත් එක්කම පිනතුනි ඒ ඇතිවන අත්දැකීම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා නුවණින් දකින්න, අනිත්‍යතාවය දකින්න. ඒකටයි සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ කියලා කියන්නේ. එතකොට සම්පූර්ණ බුදුදහම කියන්නේ මොකද්ද? කරුණ දෙකයි වඩන්න තියෙන්නේ. මොනවද කාරණා දෙක? සතියයි සම්පජඤ්ඤයයි. සතිය කියන්නේ මොකද්ද? සිහිය. සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද? නුවණ. ඒ සතියම තමයි පිනොතුනේ කරුණ හතරක් හැටියට තියෙන්නේ. සතර සතිපට්ඨානය කියලා. එතකොට සම්පජඤ්ඤය කියන දේ තමයි අපි විදර්ශනා භාවනා විදිහට කියන්නේ පස්සේ ගැඹුරට යනකොට. පින්නතුනි අපි යම් තා ජීවිතයේ දුකෙන් නිදහස් වෙන කැමති නම් පින්නතුනි සාමාන්‍යයෙන් අපි දුකේ කියන්නේ මොකටද? සාමාන්‍ය කෙනෙක් දුකේ කියන්නේ කෑම ටිකක් ලැබෙන පරක් වුණොතින් ටිකක් ඩාඩිය දානව නම් නැත්තම් ගෙදරට ඉඩමඩ ගත්තොත් ණය ටික ගෙවන ටිකක් අමාරු නම් අපි මේව තමයි දුකේ කියලා කියන්නේ නේ. බලන්නේ පින්නතුනේ ඔක්කොම දුක් ටික තිබෙන දැන් බලන දැන් තමන්ට තියෙන දුක් ටික දැන් දැනට තියෙන ලොකුම දුක් ටික කියලා මොකද දැන් හිතන් ඉන්නේ? එක්ක ශරීරයේ තියෙන ලෙඩක් වෙන්න පුළුවන්නේ. නැත්නම් අය ගැටු එකක් වෙන්න පුළුවන්. නැත්නම් දරුවෙක්ගේ මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. හැබැයි ඔක්කොම ටික කියලා පිනුතුණින් බලන්න ඔබ ඊටාම ආදරය කරන කෙනාට දරුවෙක් හරි වෙන්න පුළුවන්, සාම කුරුසිය හරි වෙන්න පුළුවන්, බහරයව හරි වෙන්න පුළුවන්. මේ කෙනා තව සතියකින් මරණයට පත් වෙනවා කියලා ලොකු ලෙඩක් ඇඟේ තියෙනවා කියලා ආරංචි නොති මොකද ඔබට වෙන්නේ? ඕ දැන් තියෙන දුක් ටිකට වැඩි අර කාරණේද? අර ලෙඩේ අර දුක ඉගුණන්න බෑ පිනතුන. එතකොට අපි දැන් දුකේ කියලා හිතුවට පිනතුනි, ඇත්තටම අපට දැන් තියෙන දේවල් ලොකු දුක් නෙවෙයි. අපට ඇත්තටම පිනතුනි දුක මේ ශරීරේටන තමන්ගේ ශරීරේටන ලෙඩේම නෙවෙයි. තමන්ගේ වයසට යෑම විතරක් නෙවෙයි පිනතුනි දුක කියලා කියන්නේ. නියම විදියට දුක කියලා කියන්නේ පිනතුනි තමන්ගේ මනසට එන මානසික දුක් ටික. ඊටත් වඩා සංවේගයක් ඇති වෙනවා පිනතුනි කෙනෙකුට තවත් ගැඹුරට ධර්මයෙන් බලනකොට. එහෙම ලොකු රෝගයක් හැදලා මරණයට පත් වෙන කෙනෙක් මරණයට පස්සේ මරුණට පස්සේ ආ ඉපදෙන්නේ අපාය නම් ඒ අපාය ඉපදෙලේ අවුරුදු 500ක් 1000ක් බුද්ධාන්තර කල්පයක් දුක් විඳිනම් කියලා ඔබට ආරංචි නොදින් කොහොමද? ඔව් පින්නතුනි, එතකොට ඔබට ඇතිවන සංවේගය ඔබට ඇතිවන දුක මෙතකේ කියලා කියන්න බෑ. මෙන්න මේ ටිකයි පින්නතුනි ඇත්තටම දුක හැටියට බුදුහාඳුර හඳුනාගත්තේ. අන්න ඒ දුක් ටිකෙන් නිදහස් වෙන්න නම් පින්නතුනි මෙන්න මේ සීයහ නොවන කියන මේ දෙක දීර්ණ වෙන්නට ඕන. මෙන්න මේ සීයහ නොවන දිනුවොතින් තමයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන අවබෝධය ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබුණොත්. අන්න එතෙන්දි තමයි පින්නතුනි නියම විදියට අපට ඇත්තටම ශ්‍රද්ධාව හටගන්නේ. අන්න එවලේ ඇති වෙන ශ්‍රද්ධාව පින්නතුනි සාමාන්‍ය ශ්‍රද්ධාවක් නෙවෙයි. මෙන්න මේ අවබෝධය සමග ඇති වෙන ශ්‍රද්ධාව නිසා පින්නතුනි අපේ ජීවිතයේ බුදුහාඳුරු ගැන ධර්මය ගැන ඇති වෙන ප්‍රසාදය පින්නතුනි සඳහන් කරනවා. තමන්ගේ සම මස් නහර ඇට මිදුළු විනිවිද ගිහිල්ලා මුළු ශරීරයටම මුළු ජීවිතයටම මේක දැනෙලා දැඩි වීරයක් හට ගන්නවා කියලා. පින්නතුනි ඒ තරම් ඉතාම ප්‍රබල විදියට පුද්ගලයාගේ ජීවිතයට මේ ශ්‍රද්ධාව කියන කාරණය ප්‍රබල කාරණයක් බවට පත් වෙනවා. මේ ශ්‍රද්ධාව හටගත්තු කෙනා පින්නතුනි නිතරම තමන්ගේ මනස නිරෝගීව තියාගන්න බලනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ මනස නිරෝගීව තියාගන්න විතරක් නෙවෙයි, තමන් ඉතාම ආදරය කරන අය ඉන්නවනම් යම් කිසි කෙනෙක් මිය ගියාම ඔබට වැඩිපුරම දුක ඇතිවන අය ගැන කල්පනා කළා බලන්න. ඔබේ ජීවිතයේ දැනට ඉන්න ඥාති මිත්‍ර ආදීන් ගැන බලන්න. බලලා ඒ අයගෙන් මිය ගියාම ඔබට වැඩිපුරම දුක් හටගන්නේ කවුරු ගැනද කියලා බලන්න. ඒ අයගේ නම් ලිස්ට් එක පොඩ්ඩක් සමන් නිකන් ඉන්නලා ලියලා තියන්න බලන්නේ. ඒක පේරියට ලියන්න කොලයක් අරගෙන. මගේ අම්මා, පුතා, ලොකු පුතා, දෙවෙනි පුතා, අනේ බාල පුතා මුලින්මනේ. ඔව් බාල දුව ඉස්සෙල්ලම එහෙමම ලිස්ට් එක ලියන්න බලන්නේ. ලියලා බලන්න පින්නතුනි බලනකොට මෙන්න මේ අයට ජීවිත අනුතරක් වුණොත් අඬන්න නෙවෙයි පින්නතුනි. අඬන එක ඇත්තටම අමාරු දෙයක් නෙවෙයි. අඬන්න හරිම ලේසියි. ඇඬුවා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. පින්නතුනි ඒ අය මිය ගියොත් ඒ අය දුගති ගාමී නොවන විදියට ඔබ ඒ අයට උදව් කරලා තියනට ඕන. ඒ අය මනුස්ස ආත්ම භාවයෙන් පල්ලෙහාට නොවන විදියට ඒ අයට ඔබ යුතුයකම කරලා තියනට ඕන. එහෙම කළොතින් පින්නතුනි ඔබට යන්නේගේ දවසට ඇත්තටම දුක් වෙන්න අවශ්‍ය නැහැ. පින්නතුන් අහලා තියනවා නේද චත්තමානක කතා. ඔය ඉස්කෝලේ යන කාලෙම කියන්නේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට යෝ වද සම්පවරෝ මනුජේසු සක්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගී තන්සුග තන්සරණත්තම පේමි. පින්නතින මේ ගාථා වලින් මොනවද කියන්නේ? මේ විමානවත්තු කියන ග්‍රන්ථයේ තියෙන ගාථා ටික. මේ ගාථා වලින් කවුරු ගැනද කියන්නේ? දැන් මෙතන ගුරුවරුත් එහෙමත් ඇදිනේ මං අහන්නේ නැහැ බය. ආ ගුරුවරු ගුරුවරියෝ ඇති සමාඩ මේ අතරේ. පින්නතුනි කී දෙනෙක් තන් දන්නවද මේ ගාථාවල අදහස මේ ගාථාව දේශනා කරන හේතු වුණේ කාරණා මොනවද කියලා? මාත් පින්නතුනි දැනන් හිටියේ නැහැ ඉස්සර. එකේ පන්ති ඉඳන් 13 වෙනි පන්ති එනකම් මාත් ඉස්කෝලේ ගියා. ඒත් මං දැනන් හිටියේ නැහැ. මං හිතන් හිටියා තැන්නේ මේ ජේසුස් වහන්සේට කියන කවිය කියලා හිතන් හිටියේ. පින්නතුනි මේක චත්ත මානවක කියන කුමාරයෙකුට කියපු ගාථා තුනක් මේ. ඇයි මේ ගාථා කිව්වේ? පින්නතුනි චත්ත මානවක කියලා කුමාරයෙක් හිටියේ බුදුහාමරේ කාලේ. බුදුහාමුදුරුවෝ උදෑසන ලෝකෙ දිහා බලනට දැක්ක මේ කුඩා කුමාරයෙක් ඒ දවසෙම මේ යන්න ඉන්නවා. මරණයට පත් වෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ බැලුව මේ මරණය වළක්වන්න පුළුවන්ද කියලා. එහෙම වළක්වපු සමහර මරණ තියෙනවා. ආරිවඩන කුමාරයා දවස් 7ක් මරණයට පත් වෙන හිටියේ. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා වටේට මේ දරුව මැදින් තියාගෙන දවස් 7ක් පිරිත් කියලා දවස් 7ක් මරණයට පත් වෙන හිටියේ මේ දරුවා. අවුරුදු 120ක් ජීවත් කෙරෙව්වා. සමහර අවස්ථාවලිය වගේ කළා තියෙන හැබැයි සමහර අවස්ථාවල කරන්න බැරි වෙලා තියෙනවා. සුප්‍රබුද්ධ රජතුමා මරණයට පත් වෙන අවස්ථාවලක් කරන්න බැරි වුණා. දේවදත්ත හාමුදුරුවෝ මරණයට පත් වෙලා දුගති ගාමීක වළක් කරන්න බුදුහාමරණය බැරි වුණා. විරුඩම කුමාරයා ශාක්‍ය වංශයන් ඝාතනය කරනකොට වළක් කරන්නට බුදුහාමරණය බැරි වුණා. චත්තමානවක කුමාරයාත් මරණයට පත් වෙද්දී වළක් කරන්න බුදුහාමරණය බැරි වුණා. හැබැයි බුදුහාමර එකක් කළා. මොකද මේ චත්තමානවක කුමාරයේ එදාම මරණයට පත් වෙන හිටියේ කැලයක් මැදදී සොරුන් වතින්. බුදුහාඳුර මොකද කළේ? මේ කුමාරයේ වඩින පාරයිනේ වැඩ ඉඳලා මේ කුමාරයට මේ ගාථා තුනේ ගැන්නවා. මේ ගාථා තුනේ මොනව ගැනද කියන්නේ? මේ ගාථා තුනේ මුගානනේ පිනතුනේ බුදුහාඳුරන්ගේ බුදු ගුණයි, ධර්මයේ දහම් ගුණයි, සංඝයාගේ සංඝ ගුණයි මේ ගාථා තුනේ මුගානනේ. මේ ගාථා තුන කියමින් කැලේ මැදින් මේ කුමාරය සෙල්ලම් කරමින් වගේ ගියා. ගුරුවරයාට දෙන ගුරු කඳුළු තර අරගෙන මල්ලක කැලේ මැදදී මොකද උනේ? කරසොරම් ඇති මරණයට පත් වෙන කුමාරය. මරණයට පත් වෙච්ච මේ කුමාරය පිනතුනි ක්ෂණිකව මරණයට පත් වීමත් එක්කම මේ තැනැත්තා සුගතිගාමී වුණා, දිව්‍ය ලෝකෙ දෙවි කෙනෙක් වුණා. අර ශ්‍රද්ධාවීත පිටුවා ගැනීම නිසා ශාරීරිය තාම කැලේ මැද වැටිලා තියෙන දෙවියෙක් විදියට මුළු ප්‍රදේශේම ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිය මේ දෙවියා. බුදුහාරයම මේ කවුද කියලා ස්වාමිනේ මන් දිගකට කලින් ගාථා තුනක් ඉගෙනගෙන ගියේ කුඩා දරුවයි මේ කියලා කිව්වා. පින්නතුනි ඇයි මේ ඉස්කෝලවල පාසල්වල මේ ගාථා තුන කියන්නේ? දැන් කියනෝනේ සම කියනෝනේ ඉස්කෝලවල. අරින් වෙලාද? ඉස්කෝලෝ නැද්ද දැන්? සම කියනෝ ඒකනේ. මං හිතන විදිහට සම ඉස්කෝලවල මේ ගාථා තුන කියනවා සම. යෝවන සම්පවරෝ මනුජේසු සක්‍ය මුනි භගවා කත කිච්චෝ කාරගතෝ බල විරිය සමංගී කංසුග සංසරණත්තම් කේමී කියලා මේ ගාථා තුන කියලා තමයි පාසල අරින්නේ සාමාන්‍යයෙන් බෞද්ධ පාසල නම් මන් දන්නේ. පින්නතුනි ඇයි මේ පාසල්වල මේ ගාථා තුන මෙහෙම කියන්නේ පාසල් ඇරෙනකොට? ඔව් මගදී කරදරයක් වුණොතින් අර සද්ධාවේ පිළිපෙවීම නිසා ඒ දරුවගේ මේ කයට ශරීරයට අනතුරක් වුණත් සිතට හානියක් නොවේ දුගතිගාමී වීමේ අනතුරින් මේ දරුවන් බේරන්නයි මේ ගාථා තුන අපේ පාසල් පාඨමාලාවට දාලා තියෙන්නේ. මෙව නිකන් නෙවෙයි. නොවනති ශ්‍රද්ධාවන්ත සමහර දෙමව්පියන් දරුවන්ට ගෙදරින් පිටත් වෙන්නේ මේ ගාථා තුන කියන පුරුදු කරනවා. පින්නතුනි මේ දේවල් වල ලොකු අර්ථයක් තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ සත්‍යයන් කොයිතරම් අනුකම්පාවකින් කටයුතු කළාද? එනිසා අපි ශ්‍රද්ධාව හටගත්තට පස්සේ පින්නතුනි තමන් නිතරම සමංගී හිත නිරෝගීව හිත ආරක්ෂා කරගන්න විතරක් නෙවෙයි තමන් ඉතාම ආදරය කරන අය මරණයට පත් වුණාට පස්සේ ඒ අය දුගතිගාමී නොවන විදියට එයාට උදව් කරලා තියෙනවා. බොහෝ විට අපේ අම්මා තාත්තා උදව් කරන්නේ මොකටද? ඉගෙන ගන්න උදව් කරනවා. හොඳ ලස්සන විවාහයක් කරගෙන උදව් කරනවනේ. හොඳ ලොකු තැනකින් විවාහයක් කරගෙන වාහ් වියදම් කළා විවාහ උත්සවයේ තරගෙන නේද? ණයත් වෙලා අමාරුවෙන් ඉතින් වාහනේකුත් තරම් දීලා මේ වගේ දේවල් තමයි අපි වාස් මහන්සි වෙන්නේ. ඒවත් කරන්න පිනතුනි කමක් නැහැ. නමුත් ඊට වඩා ඔබ දරුවන්ට ආදරේ නම් පිනතුනි ඇත්තම කරන්න ඕන ඒ දරුවන් සසර දුක දිගාමී නොවන විදියට හැකිතාක්ේ දරුවන්ට ධර්මයේ උදව් කරන්න. මේ සම්බුද්ධ ශාසනයේ හිටිය මව්පියන් අතුරින් මව්වරුන් අතුරින් වාසනාවන්ත මර්මලාගෙන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහි කරපු මහා මායා දේවී වාසනාවන්ත අම කෙනෙක්. ඒ හැරුණ කොට පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනයේ වාසනාවන්ත මම කවුද? වාසනාවන්ත මම කවුද මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ? අහලා තියෙද? ඒ තමයි සරියුත් හාමුදුරන්ගේ අම්මා. ඇයි එහෙම කියන්නේ? රහතන් වහන්සේලා 7 දෙනෙක් ලෝකෙට බිහි කළා. දරුවෝ 7 දෙනයි 7 දෙනාම පැවිදි වුණා 7 දෙනාම රහත් වුණා. පිරිමි දරුවෝ 4 දෙනයි ඥාන දරුවෝ 3 දෙනයි. එනිසා පින්තුනි ඔබ වාසනාවන්ත කෙනෙක් වෙන්න නම් ඔබේ දරුවා මහාන කරන්නම බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ දරුවන්ට සුගතිගාමී වෙන්නට ඔබ මඟ කියලා දෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට ඕන. කෙනෙකුට පින්තුනි අවුරුදු 100ක් ආහාර පාන ඇඳුම් තැන දුන්නේ සියලකගෙන්ම කෙනෙකුට අවුරුදු 100ක් උදව් කරන්න පුළුවන්. සමහර අපි අමල තාත්තලා ඉන්නවා වාන් ධනෙ තියන අයනේ. නැත්නම් කැපී වගේනේ හොඳට ඉඳ ගන්න තියෙන ඒ වගේ අමල තාත්තලා ඉන්නවනේ නේ. ඇතැම්මට දරුවා මේ ලෝකෙට බිහි වෙනකොටම දේපල ඉඩ කඩන් ඔක්කොම අරගෙන තියෙන්නේ බැංකු පොතේ සල්ලි දාලා දෙනවා. කෙනෙකුට අවුරුදු 100ක් කෙනෙකුට උදව් කරන්න පුළුවන් ආහාර පාන වලින් ඇඳුම් තැන දුන් වලින්. ඒක පිනදින අමාරු දෙයක් නෙවෙයි. කෙනෙකුට අවුරුදු 100ක් ආහාර පාන ආදීන් ඇඳුම් තැන දුන් වලින් අධ්‍යාපනයෙන් ගේ දොර වලින් උදව් කළත් ඒ අවුරුදු 100න් පස්සේ අපි යන්නේ දුගති ගාමී තැනකට නම් පිනදින අවුරුදු 100 ලොකු දෙයක් නෙවෙයි. අපි සසර ආපු ආත්ම භව වල සාපේක්ෂව අවුරුදු 100කට අපි උදව් කරත් පිනදින කෙනෙකුට හරියට ඒක එක දවසක ඒක බත් වෙන දුන්නා වගේ. කෙනෙකුට අවුරුදු 100ක් අපි උදව් කරලා කෙනෙකුට කිසිම දුකක් නොවන විදියට අවුරුදු 100ක් අපට පුළුවන් කෙනෙකුට උදව් කරන්න. ඒ උදව් කළත් වෙනසනේ උදව් කොයි වගේ දෙයක්ද? හරියට එක දවසක එක මිනිස් ගෙඩියක් දුන්නවා වගේ. ඇයි ඒකට හේතුව? අපි සසර බොහෝ දිග ගමනක් යන අය කෙනෙක්. තව බොහෝ දිග ගමනක් අනාගතයට යන්න තියෙන අය අපි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ පිනතුනි තාම සරල දෙයකින් සිනහසෙන සරල දෙයකින් තෘප්තිමත් වෙන කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ ඊටම ගැඹුරින් ජීවිත දෙස බලන කෙනෙක්. එක්කෙනෙකුට දෙන්නෙකුට උදව් කරන කෙනෙක් නෙවෙයි බුදුහාමරණී ශ්‍රාවකයන් කියලා කියන්නේ. ඊටම වැඩි පිරිසට උදව් කරන බොහෝ දිග කාලයක් ලෝකෙට යහපත වන දේවල් කරන ශ්‍රාවකයන් තමයි බුද්ධ ශ්‍රාවකයන් කියලා කියන්නේ. එනිසා පින්වත්නි අපි දරුවන්ට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ආදී කාරණාවලින් උදව් කරන වගේම දරුවන්ට තමන් ආදරය කරන අයට සුගතිගාමි වෙන්න පුළුවන් තරම් උදව් කරන්න. ඒ සඳහා හැකිතාක් දුරට පින්වත්නි දන් දෙන්න හුරු කරවන්න. සිල් ගන්න උදව් කරන්න. භාවනා කරන්න උදව් කරන්න. දරුවන්ට ඇත්තටම ආදරේ නම් පින්වතුනි දරුවට පොත්පත් ටිකක් අරන් දීලා කෑම ටිකක් අරන් දීලා ලස්සන ඇඳුමක් අරන් දෙන විතරක් නෙවෙයි ඒ දරුවගේ මනසට මානසික දුකක් එද්දී ඒ මානසික දුකක් නොවන විදිය හොඳ හිතක් දරුවට හදන්න. කෙනෙක් බැන්නහම මානසිකව නොවැටෙන විදියට ධර්මයෙන් දරුවා පෝෂණය කරන්න. විභාගයක් අසමත් වුණාම ජීවිතයේ පරාජිතපත් නොවන විදියට දරුවන්ගේ පෞරුෂය හදන්න. යාළුවල හිටිය කෙනෙක් අමනාප වෙලා වෙනත් කෙනෙක් යාළු කරගන්නකොට ජීවිතේ පා නොවන විදියට දරුවන්ගේ පෞරුෂය හදන්න. ඊටම සරල දේවල් ආසා කළා මේ ලෝක යන විදියට හැල්ලට යන විදිය නැතුව ධර්මයෙන් ස්ථාපිත වෙන විදිය හොඳ ශක්තිමත් මනසක් ඇති දරුවන් හදන්න. දරුවන් විතරක් නෙවෙයි ඔබ දන්නවා ඇසුරු කරන ඔබේ සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයන් භාර්යාවන් වෙන්න පුළුවන්. මේ හැම දිනාටම මේ ධර්මයේ ලබා දෙන උදව් කරන්න. ඔබට ලොකු දානයක් දෙන්න බැරි වෙන්න පුළුවන් තැනතුනේ. දානයක් දෙන තැනකට ගිහිලා උදව් කරන්න. ඒ කෑම බීම ටික හදන උදව් කරන්න. අඩුමානේ වතුර ටිකක් හරි අදලා දෙන්න දෙන්නද. ඒකත් තමන්ට පින්කම් කරන් දෙන අවස්ථාව. ඇතැමිට පින්තුනේ මහා දානයක් ස්වාමීන් වහන්සේලා 5 නමකට 19කට 25 ගෙදරක දානයක් දෙන්න පුළුවන් කෙනෙකුට. ඔබ බුද්ධිමත් නම් ඔබ ශ්‍රද්ධාවන්ත නම් ඔබ ධර්මයේ දන්නව නම් ඒ අවුරුදු ඒ ආන්දරෝ 25 නමකට දානය දීපු ගෙදරට වඩා ඔබට අල්ලපු ගෙදරින් ඉඳලා ගිහිල්ලා ඔබට ඒ දානෙට සහභාගී වෙලා පින්වඩා ගන්න පුළුවන්. කොසල් දිනු කරන්න පුළුවන්. ඒ තාම ශ්‍රද්ධාවෙන් දානෙට සහභාගී වෙන්න ඔබ අතින් දානය බෙදන්න ගිහිල්ලා. පින්තුනේ දානෙ ගෙදරකට යන්න ආරාධනා කරන්න ඕනේ. මගුල් ගෙදරකට වගේ. දැන් මගුල් ගෙදරකට නේ ආරාධනා කරන්න ඕනේ. ආරාධනා කර අපි යන්නේ නැහැ නේ මගුල් ගෙදරට නේ. නමුත් පින්තුනේ දාන ගෙදරකට එහෙම කතාවක් නැහැ. දාන ගෙදරකට යන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉංගන්නෙකුට උනත් එදාට යන්න පුළුවන්. ඒ නිසා එදාට යන විතරක් මේ ගෙදරයත් වෙනදට වඩා හුඟක් කාරුණිකයි. දන් දෙන්නයි. මේ දවසට හරි ටිකක් තියෙන වෙනසක් නේ. මේ ගෙදර ගිහින් ඕන තැන කොහොමද ඇවිදින්නත් පුළුවන්. ඕන බඩු භාණ්ඩයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඕන පිඟාන කෝපයක් ගෙදර අල්ලන්නත් පුළුවන් ගෙදර ගිහින් ගානක් නැහැ. බය නැතුව එදාට ගෙදරට යන්න පුළුවන්. දාන තියෙන ගෙදරට. හැබැයි එදාට විතරයි නේ ඊට පස්සේ යන්න බෑ බැනුමාලේ මේ. පින්නතුනි එදාට ඔබ යන්න ගියෙලා ඔබ දක්ෂණන් ඔබේ පින්කමට සහභාගී වෙන්න. උදව් කරන්න ගිහිල්ලා වැඩක් හරි අරගෙන යන්න. එහෙනම් බැරණ ගෙදර බත් ටිකක් හදාගෙන ගිහිල්ලා දන් ටිකක් බෙදන්න. අපි සාමාන්‍යයෙන් අපේ ගම්වල කියන්නේ දම් බෙදනවා කියලා නෙමෙයි. දම් බෙදන්න යනවා කියලා අපි කියන්නේ නේද? ඔව් අපි එදාට දම් බෙදන්න යන්නේ ගෙදර සමග ව්‍යංජනයක් හදාගෙන කොස් ටිකක් හරි දෙල් ටිකක් හරි මෑ කරා ටිකක් හරි නේද බත් ටිකක් හරි වයාගෙන ගිහිල්ලා කැන්ජන හදාගෙන ගිහිනා අපිත් ඒ දාන සහභාගී වෙන අඩු ගානේ බුද්ධ පූජාවට හරිය අපේ ටිකක් බෙදලා කුසල කරගන්නවා. පින්නතන එහෙම කරන්නේ වල සහභාගී වෙන දැනුත් මේ පිළිසුන් කර නැත්නම් තමයි. ඒව තමන්ගේ අතින් අඩුපාඩු වෙනවා නම් තව තවත් ඒව කරන්න බලන්න. ඒ සාංගික දාන වල සහභාගී වෙන විතරක් නෙවෙයි. තමන්ගේ ගෙදර වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් එයාට හොඳට සලකන්න පින්නතන පුළුවන් මට්ටමේ. කැමරේක වෙන අද්දකෙන් මෙයාට දෙන්න. කියාගේ අනුපාඩු ගන්න එක්ක බලන්න එපා. වැඩිහිටි කෙනෙක් කියනවා නම් Tamanṭa පින්කමක් කරන්න ලොකු අවස්ථාවක්. ගෙදර ඇටි විතරක් නෙවෙයි පිනුතුන ගමේ කෙනෙකුට උනත් වැඩිහිටි කෙනෙක් අමාරුවෙන් ඉන්න කෙනෙකුට මාසෙකට සැරයක් හරි පිනුතුනේ කැම වේලක් හදලා ගිහිල්ලා දෙන්න. වැඩිපුර කැම තියෙන වෙලාව විතරක් නෙවෙයි ඇතැමිට ඔබට තියෙන කැම වේල ඔබ නොකා පුළුවන් නම් ගිහිල්ලා දෙන දවස් සම්බන්ධ එක දවසක් පුරවන අතර ඔබේ නඩ තේරිලා ගිලින් ඔබට එක වේලක තියෙන කෑම වේල දුක්පත් කෙනෙකුට කියලා දෙන්න බලන්න. ඔබට පින්න තියෙන අන්තිම මොහොතේ මතක් වෙන්නේ පින්න. ඔබ ජීවිත කාලේ ස්වාමීන් වහන්සේට සිය ගානකට දාන දීලා තියෙන පුළුවන්. ඔබ මානසික දාන අවුරුදු 10ක් 15ක් දීලා තියෙන පුළුවන්. හැබැයි ඔබට ජීවිත අවසාන මොහොතේ මතක් වෙන්නේ මොකද්ද? අර ඔබ කෑම නොකා ඉඳලා ඔබේ කෑම වේල වෙනක් කෙනෙකුට ගිහිල්ලා දීපු දානය දැන් ඔබට මතක් වෙනවා. දුටු ගැමන රජතුමා ගැන ඔබ දන්නවනේ. දුටු ගැමන රජතුමා කියලා කියන්නේ මහ විශාල පින්කම් කරපු කෙනෙක්. රුවන්ැලිසෑය, ලෝවමහා ප්‍රාසාදය, මිරිසවැටිය මේ වගේ ලොකු පින්කම් කළා. නමුත් පින්දෙන රජතුමාට අන්තිම මොහොතේ මතක් වුණේ මොකද්ද? රජතුමාට අන්තිම මොහොතේ මතක් වුණේ රජතුමා යුද්ධයෙන් පැරදිලා කැලෑවේ අතරමං වෙල ඉන්න වෙලාවේ රජතුමාගේ බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළා. ඉතාම අමාරු අවස්ථාවක්. රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා දානය පිළිගත්තේ. රුවන්ැලිසෑය ඉදිරිපිට තිස්ස කුමාරයෙක් ළඟ සිටිය දුටුගැමුණු රජතුමාට රුවන්ැලිසෑයට වඩා සතුටක් ඇති වුණේ අර ඉතාම දුෂ්කර අවස්ථාවේ කරපු අර ඉතාම දුර්ලභ පින්කම් ගැන මතක් වෙලා. ඒ නිසා පින්තුනි මේ වගේ දේවල් ජීවිතේ කරන්න හුඟක්ම සස්ත්‍රීක වෙලා හුඟක්ම ධනය ලැබිලා ගේ වැඩ ඔක්කොම ඉවර වෙලා දාන දෙන්න ඉන්න එපා. එතකොට ඔබ ජීවිතේ මතර ඇත්තේ නැහැ සමාදාන. ඔබ අමාරුවෙන් ඉන්න වෙලාවෙදී පුළුවන් නම් දෙන්න. අමාරුවෙන් ඉන්න වෙලාවෙදී දෙන දානය ආනිසංස පින්තුනි වැඩි. අතීතයේ ශ්‍රී ලාංකික සමහර රජවරු දන් දුන්න හැටි ඔබ දන්නවද? රාජ භාණ්ඩාගාරයෙන් අරගෙන නෙමෙයි දාන දුන්නේ. කොහොමද දන් දුන්නේ? වෙස් වලාගෙන අප්‍රකටව ඈත ප්‍රදේශයකට ගිහිල්ලා කුලී වැඩ කළා, ගොවිතැන් කළා, ධනෙ උපයලා ගෙනල්ලා ඒ මහන්සියෙන් හරියම්බ කරපු ධනෙන් දාන දීප අවස්ථාව ගැන අපේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඇයි තේනතනි? එහෙම අමාරුවෙන් දෙන දානි ආනිසංස වැඩි. ඒව කරන්න කරන්න පින්නතුනි තමන්ගේ පුදුම විදියෙ මානසික පරිවර්තනයක් වෙනවා. එතනින් තමයි පින්නතුනි අපි මේ ගමන පටන් ගන්නෙ. මොකද ඒකට හේතුව අපේ හිතේ තියෙන කෙලෙස් සතරෙන් දැඩීම කෙලෙසක් තමයි අවිජ්ජා කියලා කියන්නේ. අවිජ්ජා. සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරනකොට කියනවා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. අවිජ්ජා කියලා කියන්නේ මොකද්ද? අවිජ්ජා අවිජ්ජා දෙකක් නේද? අවිජ්ජා කියලා කියන්නේ මොකටද? අවිජ්ජා කියන්නේ පිණුතුනි දැඩි ලෝභයට. සාමාන්‍ය ලෝභයෙන් වෙන්නේ දැඩි ලෝභයේ තියෙනක. අන්න ඒ දැඩි ලෝභය තමයි පිණුතුනි මුලින් අඩු කරගන්නට ඕන. ඇයි එහෙම බුදුහාමර දේශනා කළේ? ඒ දැඩි ලෝභය තියෙන උඩ පින්නතන හිතට ලොකු අසහනයක්, ලොකු පීඩනයක්. ඒ විතරක් නෙවෙයි වෙන කිසිම දෙයකට තමන්ගේ හිත යෙදෙන්නේ නැහැ මේ දැඩි ලෝභය නිසා. තමන්ගේ මුළු ජීවිතේම අඳුර ඊට පස්සේ තමන් මානසිකව රෝගියෙක් වගේ. ඒ නිසා පින්නතේ මෙන්න මේ දැඩි ලෝභය අඩු කරගන්නට, හිතේ තියෙන මේ දැඩි ආසාව අඩු කරගන්නට මුලින් අපි ටිකෙන් ටික පරිත්‍යාගශීලීත්වය පුරුදු වෙන්න ඕන. තමන්ගේ වැඩිපුර ඇඳුමක් හරි කෙනෙකුට දෙන්න, ආහාර වේලක් කෙනෙකුට දෙන්න, කෙනෙකුට අඩු ගන්න ශ්‍රමයෙන් හරි දෙයක් උදව් කරන්න, තමන්ගේ ගෙදර ඉස්සරහා පාර සුද්ධ කරලා තියන්න තියෙන තුනේ පාර යන අයද ලස්සනට යන්න පුළුවන් මෙතනින්. ඒක ලොකෝ පිනක් වෙන තුනේ. ඔබ දන්නවද? ඔබ ඇඳමිට පන්සලට ගිහින ලොකෝ පින්කම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් වෙන තුනේ ඊට කලින් ඔබ ගෙදර ඉඳගෙන ලොකෝ පින්කම් ඔබට කරන්න පුළුවන්. ඔබේ ගෙදර ඉස්සරහා අඩි 10ක 20ක 50ක මීටර 100ක දුරක් වෙන්න පුළුවන්. ඒ පාර දෙපස ලක්ෂණට සුද්ධ කළ තියන්න. කානුවක් තියෙනවා නම් කානුව ගොඩ දාලා තියන්න. ඈ ප්‍රාදේශීය සමන්ගල සුද්ධ කරන්න පුළුවන් කමන්නේ. පින්නතන ඔබ ඊට කලින් ඔබට තින් වැඩෙන එකක් මේක. එතන යන හැම කෙනෙක්ම ඔබට තින් දෙමින් යන්නේ. ඔබට විතරක් නෙවෙයි ඔබේ අම්මට තාත්තට තින් දෙමින් යන්නේ. ඒ පාරිස්තරා පුළුවන් නම් ඔබට වතු සුද්දා ටිකක් ඉඳන්න, අහමල් අසු ටිකක් ඉඳන්න, පාසලට යන්න මල් කඩාගෙන යන්න. එතකොට ඔබේ නිවස පේන දේ තවත් ලස්සනයි. බලන්න අපිට ගෙදර ඉඳගෙන කොච්චර හොඳ දේවල් කරන්න පුළුවන්ද? ඒක ශරීරයටත් හොඳයි, තමන්ගේ ශරීරයත් නිරෝගී වෙනවා. ගෙදර ඉස්සරහා ලස්සනට, තමන්ගේ නිවස ඉස්සරහා පාර යන අයට ලස්සන යන්න පුළුවන් විදිහට නිවස ඉස්සරහා සුද්ධ පරිසර කළා තියන්න, අතු බාන තියන්න. මෙතනින් පින්නතන පටන් ගන්න ඕන. පින්නතන මේ වැඩි ඉහළම කුසල වැඩෙන දේවල්. මේව කරන්න කරන්න තමයි ජීවිතවල ලොකෝ පරිවර්තනයක් වෙනවා. මේවා නිකන් කියන දේවල් නෙවෙයි පින්නතන. අපි ඇත්තටම ගිහි කාලේ අපි මේව කරපු දේවල්. අපි අමල තාතල පුරුදු කර අපට ඒවා. වැස්සක් ඇස්සට පස්සේ ගෙදර ඉස්සරහා කාමයේ වැලි පිරීලා තියෙන පුළුවන්. ඒ වැලි ටික අපි අයින් කරන වැස්ස පායන ගමන්. පාරේ කැඩිලා තියෙනවා නම්, පාරේ බලක් තියෙනවා නම් ඉක්මනටම පස් ටිකක් දානවා. ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැහැ, තාම පාර හැදුවේ නැහැ කියලා. අපිට පුළුවන් මට්ටමේ පින්නතුනි, එතන අපි පාර ටික හදලා තියෙනවා ආණ්ඩුවෙන් එනකන්. එතකොට පාර තවත් වැඩිපුර කැඩිලා යන්නේ නැහැ. ඒ නිසා එතනින් පින්නතුනි පටන් ගන්න. ඒක කරනවත් එක්කම තමන්ගේ ගෙදර ලොකු වෙනසක් වෙනවා. තමන්ගේ ගෙදර නිතරම උදේට මලක් පහනක් පූජා කරන තැනක් වෙනට ඕන. ඒ තමන් පූජා කරන මල් ටික තමන්ගේ මතින් ගෙදර වලා කරපු මලක් වෙන්න ඕන පින්නතන. ඒ මල සුවඳවත් මලක් නම් තවත් හොඳයි. රෝස මලක්, සමන් පිච්ච මල්, යට පිච්ච මල්, ඒව තමන්ගේ ගෙදර හිටවල තියන්න. තමන්ගේ අතින් ඒ මල් කඩලා පූජා කරන්න, තමන්ගේ දරුවන්ට ඒ මල් කඩලා පූජා කරන පාසල් යන සලසන්න, තමන්ගේ මොනගුරු මිනිබිරියන්ට කියන්නේ මල් ටිකක් උදේන කඩන්න කියලා කවුරුත් අත ගන්න. පින්නතුනි මේ රටේ ඕනම දෙයක් මගා වෙනව නේද? මගා කරන්න පුළුවන් අපිට ගෙදර. අඩු ගානේ මල් පෝච්චියක හරි පිච්ච මල් වලක් හරි අපිට හිටවන්න පුළුවන්. අරලියන්ත හිටවන්න පුළුවන්, කහමල්ලත් හිටවන්න පුළුවන්, වත්සුද්ධ පැලයක් අපට හිටවන්න පුළුවන්. තමන්ගේ ගෙදර තමන්ගේ අතින් වදා කරපු ගහක් කොළක් මලක් නිතර දකින්නට ඕන. ඒක තමන්ගේ හිතේ සතුට වැඩි වෙන හේතුවක්. තමන්ගේ ගෙදර තමන් උදේට එළියට බැස්සට පස්සේ බලන්න කොච්චර දුරට තමන් ඉඳපු ගස්වල මල් ගෙඩි තියෙද කියලා බලන්න. එනතන මෙතනින් තමයි ජීවිතය ආරම්භ කරන්න ඕන. අපි සතුට සොයාගෙන ඈත ප්‍රදේශවල යනවනේ. අපේ ගෙදර නිදගෙන සතුට ලබන ස්වභාවය තියෙනතන. මේ අපි තියෙනතන අපි ඇත්තම ශ්‍රී ලංකාවේ විතරකුව මේවා. ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් ඉඳලා ලෝක ගෝලෙන් භාගයක් මෙහා පැත්තට ගිහිල්ලා කටයුතු කරන තියෙනතන මේවා. ඒව කරන්න පුළුවන් දේවල්. ඒව කරනකොට තමයි ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා තියෙනතන. ඒ වගේම තමන් පංචශීලයේ පුලුවන් තරම් රකින්න පොයට සිල් ගන්න. මාසෙටවත් දවසක් පොයට කලින් පන්සලට ගිහිල්ලා පන්සල සුද්ධ කරන දරුවෝ ටිකත් එක්ක කුණා දරුවෙක් සං ගිහිල්ලා. දරුවෝ දැන් ලොකු වෙලා නම් මොනවරු මිනිවරුත් එක්ක හරි යන්න. ගිහිල්ලා පන්සල සුද්ධ කරලින්න පින්නතන එක ලොකු ආශිර්වාදයක්. චෛත්‍ය මලු, බෝමලු, උදළු ගානකොට ඒ වගේ වල් පැලයින් කරනකොට අතු ගානකොට පින්නතනේ ලැබෙන ආනිසංසය මොකද්ද කියලා දන්නවද? තමන් ලක්ෂණ වෙනවා නිරෝගී මහ වේ ලැබෙන විතරක් නෙවෙයි. සතරේදී පින්නතුනි තමන් යන් දෙකෙන් සිංහා කන්න වෙන්නේ නැහැ කියලා කියනවා. සතරේදී කවදාවත් එහෙම වැඩ කරන අත් දෙකට අනිත් කෙනෙකුට අතක් පාන්න වෙන්නේ නැහැ කියලා කියනවා. අහලා තියෙනවද? ඒ නිසා සතරේදී සිංහා කන්න අකමැති නම් චෛත්‍ය මලු බොමලු පුලුවන් තරම් සුද්ධ කරන්න. වල්කලා අයින් කරන්න. පින්නතනේ වතින් වැඩෙන තැන් චෛත්‍ය මලුවක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිටින තැනක්. බුදුමැදුරක් නිතර සුද්ධ පවිත්‍ර කරලා තියෙන ඇතැම්බෙට ස්වාමීන් වහන්සේලට අමාරු වෙන්න පුළුවන් වැඩ හුඟා තියෙනවා පන්සලේ. ඔබ ගිහිල්ලා ඒ ගමේ ළඟම තියෙන පන්සලට උදව් කරන්න ඒවා. සෙනසුරාදා හවසට ඉරිදා හවසට පන්සලට ගිහිල්ලා මේව කරනකොට පින්නතනේ ඔබේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ වගේම නිවසේ තියෙන තුනේ හැමදාම දවසට විනාඩි 2ක් හරි විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා කරන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා සමන්විතරම ප්‍රාර්ථනා කරන්න. සමන පියවරක් පාසාම සබ්බේ සත්තා භවන්ත සුඛිතා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හැම දිනෙක දෙසම් බලන්න. එහෙම දකින වඩන කියන සංසය මොකද දන්නවද පින්නතුනි? කෙනෙක් දකින්න කොටම Tamante හිතෙන්නේ කොහමද? මාතා යථාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. Tamangeම දරුවෙක් දැස බලන විදියෙන් හැම දිනෙක දිහාම බලන තැනයි. එහෙම බලනකොට පිනතින අපේ ජීවිතයේ කොච්චර පරිවර්තනයක් වෙනවද? එහෙම බලන්න අපට හුරු වෙනවා නම් අපි කොච්චර ඉවසනවද කියනද? එහෙම බලන්න පුළුවන් නම් අපට අපි දැනට කරන විවේචන, අනිත්‍යයට කරන දෝෂාරෝපණ, බණින එක කොච්චර අඩු වෙනවද නේ? එහෙම අපි බලන්න හුරු වෙනවා නම් අනිත් කෙනෙක් දීන වෙනකොට අපේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව කොයිතරම් අඩු වෙනවද නේ? අනිත් කෙනෙක් දීනකොට අපි හරි සතුට වෙනවා කියනද? දැන් අපි පිටරටවල ගියාම අපි දැකලා තියෙනවා කෙනෙක් ලස්සනට ඇඳුමක් ඇඳලා යනකොට අනේ ඔයා හරිය ලස්සනයි කියලා කියනවා. කොණ්ඩේ ලස්සනට කියලා තියෙනවා ඔය කොණ්ඩේ හරිය ලස්සනයි කියලා කියනවා. දැන් හැබැයි මෙහෙ දෙනා කියන අමාරු නේ කිව්වහම දැනට වැරදි වෙයි තාත් දන්නේ නැහැ නේ නේ. නමුත් පිටරටවල තියෙන තැනම කියනවා ඇඳුමක් ලස්සන දැන් නම් ඔයා ගන්නම හරිය ලස්සනයි කියලා කියනවා. එතකොට යාගෙන ආ බොහොම ස්තුතියි කියලා කියනවා. මේ වාහනයක් ලස්සනට වාහනයක් නම් ඔයාගේ වාහනේ හරිය ලස්සන. මාත් කැමතිම මේ ගැතිය වාහනයකට කියලා කියනවා. එයත් හරි සතුටු වෙන ස්තුති කරන ඊට පස්සේ. හැබැයි ශ්‍රී ලංකාවේ ගියන අමාරු බය කට්ටියනේ ගහගේ ගෙඩියෙම ඇදලා තියෙනකොට හරි හොඳ ගෙඩිය කිව්වොත් බයයිනේ ඊළඟට ආටි ගෙඩි ටික සිම වැටේද කියන බය තමයි. පිටරටවල කියනතර එහෙම වෙන්නේ එහෙම ගෙඩි වැටෙන්නේ නැහැ. හැබැයි පිටරටවල නම් අපේ ලංකාවේ කෙනෙක් අඹ ගහක් ඇදුවොත් ඒ ගෙඩි ටික වැටෙනවා කියන්නේ. මොකද විශ්වාස කරත් දන්නේ එහෙම වෙන්නේ. පුදුම වැඩ. පුදුම වැඩේ පිටරටේ රටවල ගියත් ඒක වෙනවා. මොකකින් වෙනවද කියලා අපටවත් හිතාගන්න බැහැ. එක මාසයකින් දවසකට දානෙකට ටිකක් කරක් වෙලාවේ සායනාට මම අපේ ගෙදර මඹ ටික හරි ලස්සන හොඳ මඹ ටිකක් කියලා අඹගෙන ආවා. ඉතින් දාන්නේ තනවල ඉවරයි. ඉතින් ඒ සමන්නේ මහත්තයා කපල ගේන කියලා ඒ වැලඳුව හාඳු හරි රස යම පිණි. ඊට පස්සේ අවුරුදු 2ක් අපි ගෙදරම දාන්න ගියා. ඉතින් මේ මිනිස්සේ මාවේ දාන්නේ දාඹ ගෙනාවේ නැහැ. අපි ආව මොකද මහත්තයෝ දැන් මේ අවුරුදු ගම්ම නැත්තේ කියලා. අනේ හාඳුරණි අපේ ගෙදර අඹ අපි කාටද දුන්න අඳුර නැයක මේ පාර අඹ ටික කලින්ම වැටුනේ කියලා. අපටවත් පින්නතුන හිතාගන්න බැහැ. අඹ ඉඳනකන් ගහේ තිබෙන්නේ නැහැ කොහොමද වැටුනේ. මොහොකට උනාද කියලා හිතාගන්න බැහැ. අපි ඒ රටවල මිනිසුන් ගෙනන් හිම වෙන්නේ නැහැ පින්නතුන පුදුම වෙයි. අපේ හිත මොන වෙලාද කියලා අපටම හිතාගන්න බැහැ මොන හේතුවද දන්නේ නැහැ. නමුත් එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් පින්නතුන හදවතේ මෛත්‍රී සහගතව අපි එන්නේ සම්බලන්න. කෙනෙක්ගේ දිනුව නිතර ප්‍රාර්ථනා කරන්න. කෙනෙක් දිනුව වෙනකොට තමන් දිනුව වෙනවා වගේ කියලා හිතන්න. එතකොට තමන් හිතේ කොච්චර සතුටද? තමන්ගේ හිතේ කොච්චර සැනසීමක් ඒත් එක ලැබෙනවද? තමන්ගේ ගෙදර ගහක ගෙඩියක් හැදෙනවා වගේම අනිත් කෙනාගේ ගහ දෙසත් හොඳට බලන අනේ මගේ මේ අතීතයේ දරුවෙගේ මේ ගියා. ඒ දරුවට අනේ යහපත වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම කරනමත් එක්කම පිනතුනේ ඒ මොහොතේම තමයි ඒක අනිසස් ලැබෙනවා. ඔබේ මනස කොච්චර නිරෝගී වේ කියන්නේ. ශරීරයේ නිරෝගීව තියනට වඩා පිනතුනේ මනස නිරෝගීව තියාගන්න බලන්න. මනස නිරෝගී මනසක් ඇති කරගන්න. හිතේ යමක් කෙරේ දැඩි ආසාවක් නම් දැඩි ලෝභය නම් ඒක න අපේ මනස නිරෝගී නෑ කියලා කියන්නේ. අනිත් පැත්තක නිතර අමනාපයෙන් නම් ඉන්නේ, වෙනත් කෙනෙක්ගේ වැරදකදී නිතර බනින බලාගෙන නම් ඉන්නේ, ඒක න අපේ මනස නිරෝගී නෑ කියලා කියන්නේ පිළිතුරු. කෙනෙක් දිනු වෙනකොට අකමැතියි කියලා කියන්නේ, ඊර්ෂ්‍යාසඟිතයි කියලා කියන්නේ, අපි මනසින් රෝගී කියලා කියන්නේ. රෝගී මනසක් අපි ඇති කරගන්න ඕනේ නැහැ කියලා තිනට හුඟක් මහන්සි වෙච්ච අය මේ ආත්මේ තරක් නෙමෙයි. මේ මනුස්ස ආත්ම භාවය ලබන්න අපි සතර හුඟක් මහන්සි වෙච්ච අය. මහා පින්බල්ලා මේ ලබාගත් අවස්ථාව පිණුතුනේ අපි මේ සුගතියයි. අපි ඉන්නේ මේ සුගතියේ ඉන්නේ පිණුතුනේ. මේ සුගතිය දුගතියක් කරගන්න එපා. මේ සුගතිය වඩාත්ම අර්ථවත් සුගතියක් කරගන්න බලන්න. ඒ සඳහා පිණුතුනේ ගේ දොර ලස්සනට තියාගන්න, ඇඳුම් පැළඳුම් ලස්සනට අඳින විතරක් නෙමෙයි, අපේ හිතත් නිතර ලස්සනට තියාගන්න. නිතර කෙනෙකුට දානයක් දෙන්න බලන් ඉන්න. නිතර කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්න. නිතර කෙනෙකුට පිටක් වෙන බලාගෙන ඉන්න. එහෙම තියෙන මනස පිනතුනි හරියම නිරෝගී මනසක්. ඒ මනසේ නිරෝගීතාවය පිනතුනි තමගේ ශරීරයටත් බලපාන එක. ඒ මානසික නිරෝගීතාවයෙන් ඉන්න කෙනාගේ ගෙදර අනිත් අය නිරෝගී මනසක් සහිත අය බවට පත් වෙනවා. එවැනි අය ඉන්න ගෙදරේ ඥාතීන් වටා පිටා ලස්සන ඇසෙනොත් මේ කෙනාගේ ගුණ දහම් ඉගෙන ගන්නවා. එන්සා පින්නතුනි මෙන්න මේ වගේ සාමාන්‍ය ගුණ දහම් ටිකක් එක්ක අපි නිතර ශ්‍රද්ධාවේ මුල් පියවර තමයි පින්නතුනි. මෙන්න මේ කර්මය ගැන, ධර්මය ගැන විශ්වාසයෙන් හැකිතා දුරට දාන සීල භාවනා කියන තින් දහම්වල තමන් යෙදෙනවා. ශ්‍රද්ධාවේ මුල් පියවර මේක පින්නතුනි. මම කියන්නේ මේ ටික තේරුම් ගන්න ඔබට අමාරුවක් නැහෙනේ. මේ කියපෝ කාරණා මෙතේ කියපෝ කාරණා වලින් ඔබට තේරුම් ගන්න අමාරු වෙන මං කතා තිබ්බද නෑ නේ හොඳයි තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් බලන්න කියන්න මං හන්නේ කාරණිය තවත් පැහැදිලි කරලා දෙන්න ඕන නෑ ශ්‍රද්ධාව තමයි කෙනෙකුට තියෙන දෙවැන්නා කියලා සඳහන් කළා ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදාහරණය ඒ කියන්නේ අපට අපේ මානසික සුවය දිනු කරගන්න ක්‍රමය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනුශාසනාව ගැන තියෙන ප්‍රසාදය විශ්වාසයටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපි මේ මූලික කාරණේ කිව්වනේ. හැබැයි වෙනතුනි මෙතන ඉඳන් අපි පොඩ්ඩක් තවත් ගැඹුරට යනවා. දැන් මෙතන දක්වා ආවේ ටිකක් සමතලා බිම කාවේ. දැන් පොඩි කන්දක් නගින හදන්නේ. දැන් පොඩ්ඩක් වන සූදානම් වෙන්නේ කන්ද නගින හදන්නේ. නිදිමති ගත හැම දෙනම් පොඩක් සාධුකරයක් දෙන්න බලන්න. දැන් මේ කියපු කාරණා පිනතුනි සරලයි සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෙතන ඉඳන් පිනතුනි ටිකක් වෙනස් මඟ තියනවා. හැබැයි බොහෝ දෙනෙක් හිතන්නේ පිනතුනි බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ මෙච්චරයි කියලායි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් කියන්නේ පන්සලේ පල්ලියේ කොවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලානේ. ඔව් එකම පහන තමයි මෙතෙන් තැනකම්. හැබැයි මෙතනින් පස්සේ බුදුදහමේ දැල්වෙන පහන ටිකක් වෙනස් වෙනවා. ඒ පහන අර කොවිලේ පල්ලියේ දැල්වෙන පහනට වඩා වෙනස්. ඒ පහන පටිසෝතගාමී ධර්ම උඩුගම් බලන ධර්ම. ඒ ධර්ම තේරුම් සම්පූර්ණයෙන් සඳහන් කරන්නේ කොහොමද අපේ මනසේ දුක ඇති වෙන ආකාරය ගැන කියන එක. ඒක යම් ප්‍රමාණයකට හරි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අඩු ගානේ ඒක අහන්නට හරි ඕන පින්නතුනේ. එහෙම නැති වුණොත් ඒ සත්‍යමයේ ඒ දුක නිදහස් වෙන මාර්ගය අපි නොඇසුවොත්ින් පින්නතුනේ මේක සරල කාරණයක් නෙවෙයි. අපට මුළු ගෞතම සම්බුද්ධ ශාසනයක් මහි මොනාවක්. ඒක සරල දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ සද්ධර්මයේ පණිවිඩය නියම සදාම් පණිවිඩය අපට අසා දැනගන්න බැරි වුණොත් අපි ජීවිත කාලයක්ම ගෙදර බුදුහාමරන්ට මල් පහන් පූජා කළා වෙන පුළුවන්. අටවිසි පූජාවක් දීපු කෙනෙක් වෙන පුළුවන් ජීවිත කාලෙම ගෙදර. හැබැයි මේ යන්නේ මරණයට පත් වෙන්නේ හරියට අබුද්ධෝත්පාද කාලයක මියගිය කෙනෙක් වගේ. එහෙම නොවනට නම් පින්නතුනේ අමාරුයි හරි. Tamanta sihiya nona kan deka hena avasthawaka me dahama hannata ona. Eni satu usaha karana api danna pamanen e sadaham pani video obata ketiyen hari vistara karanna. Ada mulin sadaham kana pinnathune apada dukak athi wenawa nam manasada dukak athi wenawa nam e athi wen avasthave manase swabhave mokadda kiyana karane. යම් කිසි අවස්ථාවක අපේ මනසට දුකක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාවේ මනසේ ස්වභාවය තමයි අපි අතීතයට අරමුණ තින්නේ. අපි වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. අපි හැම මොහොතකම පින්නතුනේ ජීවත් වෙන්නේ අපි අතීතයේ තමයි පය ගහලා ඉන්නේ. අතීතයේ තුල පය ගහලා ඉඳිමින් අනාගතය දිහා බලාගෙන ඉන්නේ. සරල උදාහරණයක් කියන්නම්. දැන් මෙතෙන්දි පෙන්වෙන්නේ හොඳට තමන්ගේ දක්ෂතා ටික ඔක්කොම උපරිම ලෙස තමන් පාවිච්චි කරන අවස්ථාවක් නෙවෙයි. මේක සරල අවස්ථාවක් නෙවෙයි. මේ අවස්ථාව ඔබට බුද්ධ ශාසනයෙන් ලැබෙන අවස්ථාවක් නෙවෙයි. බලන්න පෙන්වෙන්නේ රැයක ඔබ ටෝච් එකක් ගහගෙන යනකොට ටෝච් එක ඉස්සරහට ගහන්නේ ඔබනේ. ටෝච් එක ඉස්සරහා ගහගෙන ඇස් දෙක ඉස්සරහා තියාගෙන ඔබ කොතනද ඉන්නේ? ඔබ මෙහා ඉනාපසෙ ඉන්නේ. ඔබ පාරේ යනකොට කකුල් දෙක ළඟට ටෝච් එක ගහනවද? කකුල් දෙක ළඟට අපි කවුරුත් ටෝච් එක ගහන්නේ නැහැ. අපි නිතරම ඉදිරිය බලාගෙන තමයි අපි මනසින් තමයි මෙතන ඉන්නේ. ඇසෙන් ඉන්නේ ඉදිරියේ ඉන්නේ. ඔබ කෑමක් කනකොට බලන්න. කෑම පිඟානේ එළවලු වාසිය දාගෙන අපි ඉන්නේ. දැන් කෑම පිඟානේ අද මොනවද කෑවේ? මතුයි කොලයි පට්ටක්කයි සම්මද මාළුයි ඕ පරිපුයෝ. ඔබ කෑම පිඟානේ කෑම ටික දිහා බලාගෙන කෑම කනෝනේ එක එකව අනාගෙන කන. කනට රසයනේ හුඟක්. ඔබට රස දැනෙනකොට ඔබට හිතෙන්නේ කොහොමද මේ පිඟානේ තියෙන කෑමයි දැන් මේ රස එන්නේ කියලානේ. දැන් මේ පරිප්පු ටික මේ ගොටුකොල වෑංජනේ මේ වට්ටක කෑල්ල මේ මාළු කෑලි මේ රසයයි දැන් මේ ලැබෙන්නේ කියලා තමයි ඔබට කටේ එන රසය හිතෙන්නේ. ඊට වඩා වෙනස් දෙයක් හිතනවද? නෑනේ. ඇත්තටම කියනවනන්නේ ඔබ පිඟානේ දිහා බලාගෙන පිඟානේ තියෙන ලස්සන වෑංජන ටික දිහා බලාගෙන ඔබ රස විඳින්නේ මොකද්ද? අනේ මට මේ රස දැනෙන්නේ දැන් මේ වට්ටක කෑලි රසය මේ පරිපුටි කියන රසය කියලා. ඇත්තටම පින්නතුනේ මේ මොහොතේ රසය දැනෙන්නේ පිඟානේ තියෙන වට්ටක කෑල්ලද? මේ මොහොතේ රසය දැනෙන්නේ පින්නතුනේ දිවේ මේ මොහොතේ තියෙන රසයේ තිකයි තමන්න දැනෙන්නේ. ඒ දිවේ කෙලක් එක මිශ්‍ර කරලා තියෙන මේ කෑම ටික අයින් ගත්තොත් අර වගේ ලස්සනද? එළියට ගත්තොත්? ආයේ පින්නතුනේ තමන්ගේ කටරවත් දාගන්න හිතෙන්නේ නැහැ නේ. බල්ලෙකුටවත් දැනෙන්නේ නැහැ නේ. ඒ තරම් අපිරිසිදු බවට පත් වෙච්ච කෙලක් එක්ක මිශ්‍ර වෙච්ච කෑම ටිකක් රස විඳින්නින් ඔබ හිතන්නේ දැන් මේ කන්නේ තිගාන දින කෑම කියලා. අපි හිතන්නේ අපි හුඟක් බුද්ධිමත් කියලානේ උගත් කියලානේ. මට දැන් උපාධිය ගොත් තියනවා, මම දැන් කීකින් ප්‍රැක්ටිස්ුත් ගිහලා තියෙනවා, මට දැන් හුඟක් අටපු ගොත් තියනවා. එහෙමත් කියලා අපිට හිතාගෙන ඉන්නවනේ නේ. හුඟක් උගත් කියලානේ බුද්ධිමත් කියනවා. තමම බලන්න පින්න දෙන තමන්ගේ බුද්ධිමත් තමයි. තමන් කවදාවත් ඇත්තටම හිතලා තිබුණද මේක? නැහැ පින්නතනි. අපි නිතරම ජීවත් වෙන්නේ ඒ නිරුද්ධ වෙච්ච අතීතේ. වැය වෙච්ච අතීතයක තමයි අපි නිතර ජීවත් වෙන්නේ. නමුත් අපිට මේක හිතෙන්නේ නැහැ පින්නතනි. ඒ කෑම පිඟානේ කෑම ටික විතරක් නෙවෙයි පින්නතනි. ඔබ මා දිහා බලනවා නම් ඔබට හිතෙන මේ අහවල් තැනින් ආපු ආන්දරෝ මේ බණ කියන්නේ කියලා මන් දිහා බලන්නේ දැන් ඉන්නේ. පින්නතනේ ඔබ මන් දිහා බලලා ඔබ මන් ගැන තේරුම් ගන්නකොට මේ ඉස්සරහ බණ කියන ආන්දරෝ ගැන තේරුම් ගන්නකොට ඒ මුලින් ඔබේ ඇසට ලැබිච්ච වර්ණ රූපය නිරුද්ධ වෙනා ඉවරයි. ඔබ තේරුම් ගන්නකොට මානසික අවස්ථා කීයක් පසුබල ගිහිල්ලා මනසට ඒ අරමුණ එනකොට ඒක සංජානන වෙනකොට දැනෙනකොට අර මුල අවස්ථාව නිරුද්ධ වෙනවා. ඇහැට පේන රූපේ විතරක් නෙවෙයි පිනතුනි මගේ කටින් පිට වෙන වචන ඔබට තේරෙනකොට මගේ කටින් පිට වෙන වචන ටික ඔබට තේරෙනකොට තේරෙන්නේ මුලින් පිට වෙච්ච මුල් අවස්ථාව නෙවෙයි ඒකේ පියවර ගන්න ගිහින් ඔබේ මනසින් තමයි තේරුම් ගන්න. මුලින් එන්නේ හඬ විතරයි නැත්නම් වර්ණ රූපේ විතරයි අපේ ආයතන වලට සාපේක්ෂව එන්නේ. ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනසිනු තේරුම් ගන්න. ඒ මනසින් තේරුම් ගන්නේ බාහිර ලෝකයේ හැබෑ ලෙස තියෙන දේ නෙවෙයි. දැන් අපට හිතෙන්නේ දැන් ඔබ ඉස්සරහා ඉන්න මම මේ සාමීන් වහන්සේ කෙනෙක් කියලා ඔබට හිතෙන්නේ නේ? එතකොට ඔබට හිතෙන්නේ ඒ විදිහටම තමයි අනිත් හැම දෙනාටම පේන්නේ කියලා නේ? ඇත්තට මෙහෙමද? දැන් මගේ අම්මා හරි තාත්තා හරි මෙතන හිටියනම් ඔබ බලන විදිහට තාමට පේන්නේ මාව? නෑ නේ නේ. ඒ අම්මට තාත්තට මාව පේන්නේ මම මව කුසේ ඉන්න කාලේ ඉඳන් අද්දගෙන ටිකක් එක්කම හිරයට දැනෙන්නේ. මෙතන මාත් එක අමනාපම කෙනෙක් හිටියොත් එයාට පේන්නේ වෙනස් විදියකට. මෙතන සිංහෙක් හිටියොත් සිංහයට කොහොමද මාව පේන්නේ? අනේ හොඳ හවසට හොඳ කෑම වෙලක් තමයි මේ තියෙන්නේ කියලානේ සිංහයට හිතෙන්නේ එහෙමයි. මගේ ඇඟේ සත්තු ඉන්නනේ පණෝ වගේ. ඒ සත්තුන්ට මාව හිතෙන කොහොමද? අනේ හොඳ ගියක් මේ හොඳ එහාට මෙහාට යන ගේකයි අපි මේ ඉන්නේ කියලා ඒවලට ගියක් වගේ තියෙනවා. පින්නතුනි මේ අපේ ඇහැට පේන්නේ පින්නතුනි ඇත්තටම තියෙන දේ නෙවෙයි. අපට මේ පේන්නේ මේ මොහොතේ අපේ කර්මය අවිද්‍යාව ආදී අපේ මානසික ස්වභාවය අනුව මේ මොහොතේ නිර්මාණය කළ දීපු ඇස කන නාසය ආදී මේ ආයතන වලින් නිෂ්පාදනය කළ දෙන ලෝකයයි මේ මොහොතේ අපට තියෙන්නේ. ඒක දිගටම අඛණ්ඩව ඉස්තරම තියෙන අත්දැකීමක් නෙවෙයි. දැන් ඔබට මං ගැන යම්කිසි ප්‍රසාදයක් තියෙනවනේ දැන් බණ ටිකක් අහන්න. හැබැයි දැන් මම ඔබට බැන්නොත් ආ මොහොතකින් මොකද වෙන්නේ? ඔව් එතකොට ඔබට තේන්නේ දැන් මම මේ ප්‍රසාදයෙන් නෙවෙයි පින්නතුනි සම්පූර්ණ ආයතන දෙක වෙනස් වෙනවා. මං නරක වචනකින් මේ පින්නතුනි බැන්නොතින් නරක වචනයම තියෙනවනේ නේ සද්ද ගොසෙනේ ඔක්කොම ටික පාවිච්චිලා මම ඔබට බැන්නොත් මෙතෙන්දී ඔබේ සම්පූර්ණ මනස අනු ආයතන දෙක වෙනස් වෙනවා. වෙනස් වෙලා තියෙන්නේ පින්නතුනි ඒ අභ්‍යන්තර ලෝකය ඒ ඔබේ ලෝකය බාහිර තියෙන ලෝකය නෙවෙයි. ඒ පේන්නේ පින්නතුනි තමයි මේ මොහොතේ නිෂ්පාදනය කළ දෙන ලෝකය. ඒ නිසා තමයි ඇසට ආයතනය කියලා කියන්නේ චක්ඛායතනය කියලා කියන්නේ. ආයතනය කර්මාන්ත ආයතනය කියන්නේ. ආයතනය කියන්නේ යමක් නිෂ්පාදනය කළ දෙන තැන. එතකොට ඔබේ කර්මයට අනුව රූප නිෂ්පාදනය කළ දෙන තැනට තමයි සක්කායතනය කියලා කියන්නේ. ශබ්ද නිෂ්පාදනය කළ දෙන තැනට තමයි සෝතායතනය කියලා කියන්නේ. මේ ආයතන පින්න තුනේ හැම මොහොතෙම බඩවාන් නිෂ්පාදනය කළ ඔබට දෙනවා. ඒ නිෂ්පාදනය කළ දෙන ලෝකයන්ව තමයි ඔබ සැප දුක් විඳින්නේ. බාහිර තියෙන දේ අනුව නෙවෙයි. දැන් බලන්න මෙතන ළමයෙක් ඉන්නවා කියලා. මේ පාරෙන් ගියා උදේ සිස්සතිය බාන හොඳවටම පාස් වුණා. දැන් මේ දරුවගේ අම්මයි කියමු මේ ඉන්නේ. මේ අම්මා. තාත් කෙනෙක් කියමු මෙතන ඉන්නවා කියලා. එයා අල්ලගු බෙදරේ අමනාප වෙලා ඉන්න අම්මා කෙනෙක්. දැන් මේ දරුවා මෙතන ඉන්නවා. මේ දරුවා දෙන්නටම පේන්නේ සමානවද? දැන් මේ අම්මා වාසසනානේ මගේ රත්තරම් පුතා හොඳවට මං කියපු විදියටම පාඩම් කළා හොඳවට විභාගය පාස් වුණා කියලා හිතා හරිය සතුටින් ඉන්නවා. අර අල්ලපු බෙදර අමනාප වෙච්චම කෙනෙකුත් දැන් ඇවිල්ලා ඉන්නවා. එයාට කොහමද පේන්නේ? එයාගේ දැන් ලේ වතුර වෙල සමාලාරනේ. දැස් දෙකට පේන්න බෑ සමාලාර. තින්නතුනි බලන්න මේ රූපයෙන් නම් සැප හෝ දුක ආවේ අර දෙන්නටම සමාන වෙන්න ඕනේ. එහෙම සමානද? එහෙම සමාන නෑ තින්නතුනි. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පැහැදිලි කළ දෙන යථාර්ථය. ඔබ අහලා ඇති තින්නතුනි සමහර ලස්සන පිරිසිදු වතුර තියෙන විල් තටාක වැව් ළඟ සමහර සත්‍යයන් ඉපදෙලිනවා ප්‍රේතයන් භූතයන් වෙලා. ඒ පිරිසිදු ජලාශ වලට අනිත් මිනිස්සු ගිහිල්ලා වතුර බොනවා නානවා. අර ජලාශ ළඟම ඉපදෙලින සමහර ඒ ජලාශේ පේන්නේ කොහොමද? ඒ ජලාශෙම පේන්නේ ලේ පෙරවගේ පේන්නේ. ඇයි? යාගේ කර්මයට අනුව යාට තියෙන ඇතෙන් පේන එක ලේ සැරව වගේ පේන. යාට ඒ වතුර බොන්න බෑ. සමහර විට ලස්සන ලිඩක් තියෙන අනිත් දෑ කියලා වතුර බොනවා. සමහර කෙනෙක් දැඩි පිපාසීන යාගේ ඒ ලිඩට මෙබෙනවා. යාට වතුර පේනවද? යාට පේන්නේ වතුර බිනක්වත් නෑ කියලා. පින්නතනේ මෙන්න මේ කර්ම චක්‍රයේ ඉන්නේ ඕනම මොහොතක වෙනස් වෙන පුළුවන් තරමක මනසකම්. දැන් මෙතන මේ බිත්තියක් තියෙනවානේ. දැන් මේ පින්නතන හේතු වෙලා තියෙන මේ බිත්තිය බලන්න. දැන් ආවරණය වෙච්ච බිත්තියක් තියෙනවනේ. මේ බිත්තෙන් එහා පැත්ත ඔබට පේන්නේ නැහැ නේ. ඔබට මේ බිත්තෙන් එහාට යන්නත් බෑ. හැබැයි මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියොත් කොහොමද? යාට මේ බිත්තෙන් එහා පැත්ත පේනවා. ඔයි බිත්තිය ඔතන මෙයාට එහා පැත්ත යන්නත් පුළුවන්. එතකොට පින්නතුනි මේ තේන ලෝකය හැම දිනාටම සමාන ලෝකයක් නෙවෙයි. ඔබේ ඇස වෙනස් වෙනවටින් මෙතන වටේ ඉන්න මේ බණහන මනුස්සය විතරක් නෙවෙයි. මෙතන තින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු ඉන්නේ මුළු මුළු වලින් ඔක්කොම ඇස ඔබට පේන ගන්නවා. අපි දේවතා ආරාධනය කළා මෙතන වටේ ඉන්න දැන් තාලපේ ශාක්‍ය දෙවරුත් උඹට පේන ගනි. මේ ඇස වෙනස් වෙනකොට පින්නතුනි මේ පේන දේ වෙනස් වෙන සම්පූර්ණයි. ඒ නිෂ්පාදනය කරන දේ පිනතනේ ස්ථිරම තියෙන නිත්‍ය දෙයක් නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමන් විසින්ම නිෂ්පාදනය කරන දෙයක්. අපේ ජීවිතය කියන්නේ පිනතනේ ඔබ හිතනවා ඔබ අවුරුදු දැන් 50 55 58ක් මම ජීවත් වුණා කියලා හිතෙන්නේ. නමුත් පිනතනේ ජීවිතය කියන්නේ කොහොමද? ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ සිතන සිතිවිලි මාත්‍රය ජීවිතය කියන්නේ. සම්මුති සත්‍ය අනුව ලෝකේ කියන මට දරුවෝ හිටිය ඉඩමක් තියෙනවා මම අවුරුදු 50 ජීවත් වුණා උපැන්න සාති ගන්නවා දැන් 50 වෙනි උපන්දිනේ ලබන මාසේ තියෙන කියලා කියයිනේ. නමුත් වෙනතනි ජීවිතය කියන්නේ මේ එක මොහොතක සිතන සිතිවිලි. ඔබේ වයස කියන එක පින්නතනි වයස කියන එක ඔබට හිතුවත් විතරයි වයස තියෙන්නේ. ඔබ නැති වෙලයි කියලා ඔබට හිතෙන්නේ කන්නාඩි ළඟට ගියාම විතරයි. එහෙම නැති වෙලාවට ඔබ වයසට ගිහින් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. වයසට යන්නේ ඔබ. වයසට යනවා කියලා ඔබ දුක් වෙන්නේ කන්නාඩි ළඟට ගිහිලා නේ මගේ කොණ්ඩෙ ටික දැන් සුදු පාට වෙලා ඉතින් හමත් පැලි වැටි කියලා කියලා හිතනකොට තමයි තේරෙන්නේ. නැත්නම් තේන දින ඔබ වයසට ගිහු කෙනෙක් නෙවෙයි. ඔබ යම්කිසි වෙලාවක් යම් සිතුවිල්ලක් හිතනවා නම් ඒ සිතන මොහොත තමයි සමස්ත ජීවිතේම කියලා කියන්නේ. ඒ සිතන සිතුවිල්ල විතරක් නෙවෙයි පිනතුනේ ඒ සිටිවිල්ලත් එක්කම රූප වේදනා සංඥා සංඛාර කියලා තවත් ස්කන්ධ හතරක් එක්ක හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකය හට ගන්නවා නිරුද්ධ වෙනවා. දුක කියලා කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම නොදක අතීතේ නිරුද්ධ වෙච්ච අධ්‍යක්ීම තියේ කියලා හිතලා ඒ නිත්‍ය සංඥාව තුළ ජීවත් වෙන එකයි දුක කියලා කියන්නේ. සංකිට්ඨේන පංචපාදානඛණ්ඩා දුක්ඛා කියලා කියන්නේ මේකයි. දැන් ගෙදර ගැන හිතනකොට ගෙදරින් පිට වෙද්දී ගෙදර ඉන්න කෙනෙක් ඇතමිට සෙල්ලම් කර කර හිටිය කියලා කියමු. දැන් ඔබට හිතනකොට මොකද වෙන්නේ? තාම සෙල්ලම් කරගෙන ඉන්නවා කියලානේ. ඇතැම් දැන් සෙල්ලම් කරියොල දැන් ගෙදර අතු ගන්නවා තියා. දැන් ඇතැම්ට මල කඩනවාද සමහරට. පහන පත්තු කරන්නේ. ඔබ තාම තින්නේ අර සෙල්ලම් කර කර හිටිය කෙනා දිහා බලන්නේ ඔබ යන්නේ නේ. තින්නේ අපි නිතරම අතීතය තුළ මේ ජීවත් වෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච අතීතය තුළ අපි ජීවත් වෙන්නේ. ජීවිතය කියන්නේ පින්තුනි හැම මොහොතම ඇස කන නාසාදී ආයතනයකින් තමන් කිසියම් අත්දැකීමක් ලබනවා නම් ඒ අත්දැකීම ලබන ඒ ක්ෂණික මොහොත තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ අත්දැකීම කියලා කියන්නේ පෙර නොතිබී හටගෙන එතනම නිරුද්ධ වෙන අත්දැකීම. අපේ ශරීරයත් හැම මොහොතම වෙනස් වෙනවා. මනසේ ස්වභාවය අනුව වෙනස් වෙන ඒ ශරීරයක් තමයි අපි හැම මොහොතම දරාගෙන ඉන්නේ. යම් කිසි කෙනෙකුට මෙන්න මේ ඇතිවන අනිත්‍යතාවය දකින්නට මුලදී සද්ධර්ම ශ්‍රවණය කළ මේ දැනුම ඇති කරගෙන එයා තමන්ගේ සිහිය නුවණ හරියටම පිටුවා ගත්තොත් එයා සම්පූර්ණයෙන්ම තමන්ගේ කය හා සිත ගැන අවධානයෙන් සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න විතරක් නෙවෙයි ඒ සිහියෙන් ඉන්න මොහොත තුළ එයා අනිත්‍යතාවයෙන් බලනවා. හැම මොහොතෙම හිත හටගෙන නිරුද්ධ වෙන ආකාරයෙන් දකිනවා. එහෙම දැකීමෙන් හරියට සිහියෙන් නොනින් හිටියොත් තමන්ට ලැබෙන වාසිය මොකද්ද? තමන්ට ලැබෙන වාසිය මොකද්ද? මේ මොහොත තුළ පිනසින ඔබට ලෝකේ කිසිම කෙනෙකුට දුකක් දෙන්න බෑ. අන්නේ වගේ සිහිය නුවණ පාවිච්චි කරමින් ඉන්න අවස්ථාවක බෞද්ධ සාහිත්‍ය එක්තරා කාන්තාවක් ගැන සඳහන් වෙනවා. බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව දානෙ බෙදෙමින් හිටිය වෙලාවේදී බන්දුල මල්ලිකාවට නිවේදනයක් ලැබුණා. මොකද නිවේදනය? ඔව්, වැඩිහිටියේ දරුවෝ 32 දෙනා තමන්ගේ ස්වාමියාත් කියන 33 දෙනාම යුද භූමියේදී මරණයට පත් වුණා කියන කාරණේ. ඇය මෙන්න මේ අනිත්‍යතාවය දකිමින් හරියට සිහිය නොනින් හිටියා. අර දුක් ටික පොඩ්ඩක් හිතට ආවේ නැහැ. පොඩ්ඩක් අඳුරක් හිත කරගත්තේ නැහැ. ඒ මොහොත තුළේ සිහින් එන මොහොත තුළ. ඒකින් කියන්නේ මේ අවසන් කටයුතු කරන්නේ නැහැ, පාසල කටයුතු කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. වරදා තේරුම් ගන්න එපා. ඒවට හොඳට නැහැ මොහොන දුන්න විතරක් නෙවෙයි. ඈට තිමිච්ච මේල කලඳන ඈ රහත් වෙලා හිටිය කෙනෙක් නෙවෙයි, සෝවාන් වෙලා විතර හිටියේ. ඈට තිමිච්ච මේල කලඳනාවත් මේ සම්බුද්ධ සාසනෙ පූජා කළාය. පින්වත්නි, මේ වගේ දුකක් දරාගෙන අපට පුළුවන් නම් තමන්ගේ හිතේ දරුවෝ ටික ඔක්කොම සානුපුරුෂයක් සියල්ලක් මනුනාට පස්සේ අහිමි වෙන දෙයක් නෑ. ඒ එන ආරංචිය පින්වත්නි එද්දී කෙනෙකුට දුකෙන් නිදහස් වෙන පුළුවන් නම් අපට පින්වත්නි ආයේ නිදහස් වෙන බැරි දුක මොකද ජීවිතේ? අපට ඕනම දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ ලෝකයේ පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගත්තා. ඒක අවබෝධ කරගත්තේ නිකන් නෙවෙයි පින්නතුනි. සාරාංශංගේ කාලපලක්ෂ්‍ය ඇස් ඉස් මස්ලේ දන් දීලා අපරිමිත පරිත්‍යාගයක් කරලා අහසේ තාරකාවට වඩා ඇස් දන් දීලා මහා මේරු පර්වතයට වඩා හිස් දන් දීලා මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දීලා මහා පොළවේ පස්වරට වඩා ශරීරයේ මස් දන් දීලා එවැනි සුවිශේෂී පරිත්‍යාගයක් කරලායි මේ දර්ශනය මේ දුක නිදහස් වීමේ මාර්ගය මේ සදහම් මඟ අනාවරණය කරගත්තේ. ඒ අනාවරණය කරගත්තු මඟයි උන්වහන්සේ අවුරුදු 45ක් අපට දේශනා කළේ. ඒ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයයි වසර 2500ක අධික කාලයක් ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආවේ. ඒ රැකගෙන ආපු ධර්මය ලෝකයේ බුදුදහම විතරද තියෙන්නේ. ඒ ලෝකයේ බුදුදහමයි පින්නදන්ත වේගෙන් ලෝකයේ මිනිසුන් වැළඳගෙන ඉන්නේ. සාමාන්‍ය මිනිසු විතරක් නෙමෙයි උපතින් අබෞද්ධය. උපතින් දැඩි මූලධර්මවාදී ආගම්වල බැසගෙන ඉන්න අය. මේ වටිනා දර්ශනේ ඉගෙන ගන්න, මේ වටිනා දර්ශනේ පුහුණු කරන්න, බණ භාවනා කරන්න උත්සාහය යොදනවා කියලා. ඔබ විශ්වාස කරනවද කියලාද? අපි දැකලා තියෙන සමහර විදේශ විහාරස්ථාන වල සිංහලෙන් බණ කියනකොට මැද පෙරදිගේ ඉපදිච්ච අය සිංහලෙන් බණ කියන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක තියාගෙන ඉන්නවා. ඇයි එහෙම ඉන්නේ? බණ තේරුම් ගන්නද? බණ තේරෙන්නේ නැහැ සිංහලෙන් බණ කියනකොට. එයා විශ්වාස කරනව බණහන පිරිසක්, ආධ්‍යාත්මිකව හිත දිනපන පිරිසක් මැද ඉන්නකොට ඒ ශක්තිය එයාට ලැබෙනවා කියලා. අන්න ඒ ශක්තිය ලබා ගන්න පිණිසනි භාෂාව නොතේරුණත් බණ කියන අය මැද ඉන්නවා. ඉන්දියාව, අප්‍රිකාව, ඇමරිකාව ඉපදිච්ච අය නෙමෙයි, මැද පෙරදිග ඉපදිච්ච සමහර ඇවිල්ලා අර මැද ඉඳගෙන ඇස්තෙක් යාලේ එයා ආශිර්වාදය ලබා ගන්න. ඒ තරම් පින්නතුනි ලෝකේ හැද මේ බුදුදහම ව්‍යාප්ත වෙන කාලයක ඔබ ඉන්නේ. ඇතැම් විට උපතින් බෞද්ධ වෙච්ච නිසා ඔබට මේකේ වටිනාකම තේරෙනවද අපි දන්නේ නැහැ. ඒ තරම් වටිනා දුර්ලභ දර්ශනයක් මේ ලෝකේ පුරා පැතිරෙන කාලයක ඔබට වඩා ධර්මය දන්න, ඔබට වඩා වයසින් අඩු උපතින් අබෞද්ධය ලෝකෙම වාස කරනවා. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනවා පින්නතුනි. මේ ධර්මය අහන්නට, මේ ධර්මය වඩන්නට, මේ ධර්මයෙන් වෙන්නේ තමන්ගේ පරිත්‍යාගයක් කරන්න. අඩුම ගානේ තමන්ගේ ළඟ ඉන්න දරුවට මොනතරම් මිනිබිරියන්ට හරි මේ ධර්මය අහන්නට අවස්ථාව ලබා දෙන්නට ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් ඔබට කිසිසේත්ම නිදහස් වෙන්න බෑ. ඒක සරල දෙයක් නෙවෙයි. අපි අතීතයේ හිටිය අම්මලා දරුවෝ හදද්දී එක දරුවෙක් වෙනම සාසනෙට පූජා කරන්නත් කියලා හිතාගෙන තමයි දරුවෝ හදන්නේ. තමන්ට ලැබෙන දරුවෝ 10 දෙනෙක් හිටියත් ඒ දරුවෝ 10 දෙනාගෙන් ලස්සනම, පින්වන්තම, බුද්ධිමත්ම දරුවා සාසනෙට පූජා කරනවා. ඊතරම් වගකීම, ඊතරම් යුතුකම අපේ ශ්‍රී ලාංකික අතීත දෙමව්පියන් සිදු කළා. එවැනි අතීත අභිමානවත් අතීතයකට උරුමකම් කියන જાතියකින් ඔබ සැපගෙන ආයේ දෙනක අමද කරන්න එපා. ඔබට ලොකු ගෞරවයක් හිමිනවා ලෝක මට්ටමේදී. ඒ නිසා ඒ වගකීම ඔබ ඊට කරන්න ඕන. සාසනයෙන් ඔබ යම්සි පරිත්‍යාගයක් කරන්න ඕන. මම ස්වාමීන් වහන්සේට මාතෙන සැරයන් දාන දෙනවා කියලා විතරක් නිදහසල ඉන්න බෑ පින්නතුනේ. ඊට වඩා ඔබට දෙයක් කරන්න ඕන. දැන් බලන්න මේ ස්ථාන පූජා කරපු ඇත්තෝ බලන්න කරපු පරිත්‍යාගය. දැන් මේ ස්ථාන හදලා දීලා වියදම් කරලා තමන් ඉඩකඩම් දීලා සරව පරිත්‍යාගයේ මොහොතක කල්පනා කරලා බලන්න පින්නතන. හැම කෙනාට මේක කරන්න බැරි වෙන පුළුවන්. ඔබට පුළුවන් මට්ටමින්. ඔබේ දරුවා අඩුවානේ සතියකට දවස්ක් පන්සලට ගිහිල්ලා පෑය දෙකක් පන්සලේ සුද්ධ පරිසර කරන්න හරි. ඒ මට්ටමට හරි ඔබගේ දරුවන් ඔබ කොහොමද කරන්න ඕන? එනිසා ඔබේ ජීවිතවල වෙනසක් වෙන්නට ඕන. අඩුවානේ දවසට විනාඩි 5ක් හරි බුදුහාමුදුරන්ගේ පිළමෝහන්සේ ළඟ මල් ටිකක් පූජා කරලා පහනක් පත්තු කරලා ඉතිපිසෝ ස්වාහාතෝ සුබටිපන්නෝ කියන මේ ගාථා තුන හරි ආම වශයෙන් ඔබ කියන්නට ඕන. ඒක ඔබට ලොකු වගකීමක් වෙනත. අපි මේ සඳහන් කළේ පින්නතින බුදුදහමේ සඳහන් වෙන දුකේ නිදහස් වීමේ මාර්ගය. අපිට යම්කිසි වෙලාවක මනසට දුකක් තියෙනවා නම් දුකක් කියන්නේ අපි අතීතයේ දැකපු අහපු දේවල් පිළිබඳව අපි හිතනකොට ඒක නිත්‍ය සංඥාවෙන් ගන්න ගැතිය අපට සීයහා නොවන නැතිකම. ඒ නිසා දුකෙන් නිදහස් වෙන කැමති නම් අප්‍රමාදීව වේගෙන් තමන්ගේ සීයහා නොවන දිනු කරන්න ඕන. නිතර සතර සතිපට්ඨානය තුළ ඉන්නට ඕන. යම්කිසි වෙලාවක කෙනෙක් සතර සතිපට්ඨානය තුළ ඉන්නව නම් ඒ තැනත්තා ඉන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඉඩමේ කියලා සඳහන් කරනවා. යම් කිසි වෙලාවක කෙනෙක් සතර සතිපට්ඨානේ වෙමුණා නම් ඒ ඉන්නේ කොහෙද? ඒ ඉන්නේ මාර්යාගේ ඉඩමේ ඉන්නේ. මාර්යයට පුළුවන්වට ඕන දෙයක් තමයි. අපි වැඩිපුර ඉන්නේ පින්නතුනි මාර්යාගේ ඉඩමේ තමයි ඉන්නේ. එනිසා මාර්යාගේ ඉඩමේ ඉන්න අපි ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේගේ ඉඩමට සමීප වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉන්න බුදු කුටිය තුළට අපි ටිකෙන් ටික යන්න ඕන. ඒ බුදු කුටිය තුළ අපි වාසය කරනවා කියලා කියන්නේ හැකි තාක් දුරට පින්නතුනි නිතර සිහිය දිනු කරන්න. මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය, ආනාපාන සතිය මේ වගේ සමත කමටහන් ටිකෙන් ටික වඩන්න. දවසට විනාඩි 2කින් පටන් ගන්න. විනාඩි 2, විනාඩි 5, විනාඩි 10, විනාඩි 15. සමහර අය පින්දින් දවසට පැය 6, පැය 8, පැය 12 භාවනා කරන අය ඉන්නවා. ටිකෙන් ටික හරි හුරු වෙන දිනතුන. ඇත්තටම Tamanට ආදරේ නෝ. ඇත්තටම Taman සතුටෙන් ඉන්න කැමිනා දිනතුන මේකයි මාර්ගය. හුඟක් සල්ලි හම්බ කරගෙන ගිහින් දරුවන්ට හුඟක් ඉගෙනගෙන ගිහින් Tamanට සැනසීමල වෙන්නේ. ගෙදර බඩු මුට්ටු හුඟක් පුරවගත්තා කියලා සතුට ලැබෙන්නේ නැහැ. තියෙන සතුට නැති වෙන එකයි වෙන්නේ. ඒ වගේ මහනු දැන කඩන්නේ නැහැ. දූවිලිස් කරන්නේ නැහැ ඊට පස්සේ. පින්නතුනි සතුට ලබන්න නම් මේකයි කරන්නේ. එන්න එන්නම හිත පිරිසිදු වෙන්නට ඕන. එන්න එන්නම තමන්ගේ සිහිය හානෝන දිනු වෙන්නට ඕන. එහෙම වෙන්න වෙන්න පින්නතුනි තමන් මතම යැපෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් අද අපි යැපෙන්නේ අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බාහිර අරමුණු තුල තමයි අද අපි යැපෙන්නේ. ඇහැට පේන දේවල් ලස්සන දේවල් නම් වා සතුට වෙනවා. ඇහැට පේන දේ අකමැති දෙයක් නම් අපි දුක් වෙනවා. දැන් පුළුවන් බාහිර කෙනෙකුට අපිව පාලනය කරන්න. තේන්නතනේ බුදුදහමේ නිදහස කියන එක මීට වඩා වෙනස් දෙයක්. බුදුදහමේ නිදහස කියලා කියන්නේ බාහිර කෙනෙකුට තමන් පාලනය කරන්න, තමන් දුක ඇති කරන්න බැරි මට්ටමට තමන් මතම යැපෙන එක. තමන්ගේ මනස දියුණු කරගන්න එක. ඒ නිසා තේන්නතනේ මෙන්න මේ අපේ ජීවිතයේ යථාර්ථය. මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකයෙන් හට ගැනීම, නිරුද්ධ වීම, ටිකෙන් ටික තීරණ ගන්න උත්සාහ කරන්න. මේ පින්නතනේ මේ එකම බණ උනත් එක දවසක් අහන්න බෑ. අපි දැමෙට එක සමාන ධර්ම දේශනාව දෙතුන් වතාව පස් වතාව ඔබ විසාස කරන් දැන්නේ අපි හාමුදුරුවන් සමට එක ධර්ම දේශනා 25 වතාවක් වෙලාවක් තියෙනවා. ඒ තරම් අහලා අහලා තමයි පිළිතුරු මේක තීරණ ගන්නෙ. ඇයි ඒකට හේතුව? අපි සතරම් වාසනා කුරුළු කළ තියෙන මේ දර්ශනයට වඩා වෙනස් පැත්තක්. ඒ නිසා මේ දර්ශනය බුදුවරේ දේශනා කරන මේ දර්ශනය සම්පූර්ණ වෙනස් දර්ශනයක්. මේක උඩුගම් බලා යන දර්ශනයක්. මේක පරිසෝධගාමී දහමක්. ඒ නිසා නැවත නැවතත් මේක අහන්නට ඕන. යහන දේ සාකච්ඡා කරන්න ඕන. හිතන්න ඕන. ඒක වඩන්න ඕන. ඒක ජීවිතේ තමන්ගේ හුස්ම ගැනීම වගේ මේක ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි පිටත අපේ ජීවිත වඩාත්ම සාර්ථක වෙන්නේ. මේ ජීවිතයේ සතුටෙන් ගත කරලා මේ ජීවිතේ මානසික දුක් පීඩාවලින් නිදහස් වෙලා මේ ශාරීරික අත්හැරන දවසට මීට වඩා පහසුකම් තියෙන, මීට වඩා දුක් අඩු තැනක අපේ සිත පිහිටවා ගන්න පුළුවන් ඉදී මනසක් සමන් නිතර ඇති කරගන්න. ඒක මරණය පස්සේ විතරක් නෙවෙයි. මේ මොහොතේම ඔබ සමතේ දිනු කරලා විනාඩි 10ක් 15ක් සමත අරමුණක ඔබේ හිත තියාගන්න ඔබ දක්ෂුනොත් ඔබ ශරීරයෙන් මේ සිරුරක් දරාගෙන මනසෙන් ධර්මයේ පරිදි ජීවත් වෙන්න පුළුවන්. මනස ලෝකෙම පින්නතනේ බ්‍රහ්ම ලෝකයන් බවට පත් කරගන්න ඔබට පුළුවන්. මේ දහමයි බුදුහාඳුර අපට දේශනා කළේ. ඒ නිසා මේ දහම ඔස්සේ වඩ වඩාත්ම යනකොට මෙන්න මේ ප්‍රඥාව, මෙන්න මේ නුවණ, මෙන්න මේ අනිත්‍යතාවයේ දිනු කර ගන්නට ඕන. අන්නේ අනිත්‍යතාවයේ පිනව දර්ශනය තමයි අපි වයි ඉදිරියට රැගෙන යන්නේ. අපි මුලින් සඳහන් කළ හරියට ගිනි මුලක් දැල්වගෙන යනවා වගේ, කොළ පුවත්තක් දැල්වගෙන යනවා වගේ අපේ ජීවිතේ නැමැති මේ ගමන් මගේ ඉදිරිපිට දැන්දෙන මහා පහන බවට පත් වෙනට වන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍යතාවයේ මිශ්‍ර වෙච්ච ප්‍රඥාව සඳහන් වෙන මෙන්න මේ දර්ශනය. ඒක තමයි ඉස්සරහ යන්නට ඕන. ඒක ඉස්සරහ යනකොට නිර්වාණයට අපි සමීප වෙමින් අපි ටිකෙන් ටික දුක නිදහස් වෙනවා. අන්න ඒ නිවනට ඇලීම තමයි, කෙලෙස් වලින් නිදහස් වීමට ඇලීම තමයි දුකෙන් නිදහස් වීමේ මාර්ග විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා ධම්ම තුල අප්‍රමාදීව ත්‍රිදේ සම්පූර්ණ කරන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසේ සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, අද පින්කමේ දායකත්වය දරමින් මේ පින්තුන් බලාපොරොත්තු වන ආකාරයට ඒ තමන් නමින් මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ කන්දපාල මහත්මා මහත්මිය නමින් මියගිය, ඒ සහෝදර සහෝදරියන් නමින් මියගිය ආදරණීය දෙමව්පියන් ඇතුළු ඥාතීන් යම්තා පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පිණින් සුවපත් වෙත්වා. ඒ වගේ මේ මුලින් නම් සඳහන් කළ අපේ ස්වාමීන් වහන්සේ නම් සඳහන් කළා, ඒ සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පිණින් සුවපත් විය හැකි යම්තා සත්‍යම් මේ විශ්වය තුළ පොතනක හෝ සිටිත් නම් මේ පිණින් සුවපත්ව ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු. ආරක්ෂකරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටිගේ පින්කමෙහි දෙවියනුත් මේකින් අනුමෝදන්ව පින තුන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. මේ පින්කම් සිද්ධ කරන්නට ආවා ධනසාසනා කරන ගරුතර ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම මේට අනුග්‍රහ කරන ඒ චන්ද්‍රපාල මහත්මයා සහෝදර සහෝදරයන් ඇතුළු හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. මේ පින තුනගේ හැම දිනාටම දූ දරුවන් හැම දිනාගේම ජීවිතවලටත් දෙවියන්ගේ සියලු රැකවරණ ආශිර්වාදයන් සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දික. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, පින්තුනි ඔබ වාසතුරට පත්වන්න. ඉතින් අද මේ පින්කමෙහි දායකත්වය ගැන මේ මුලින් සඳහන් කළා. විශේෂයෙන් KLK පුංචි හාමිනේ මාතාවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මේ පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධිලියනගේ මැතිතුමාට ඇතුළු ඒ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ඒ පින්තුන්ගේ සියලු දැහැමි බලාපොරොත්තු ඒ බලාපොරොත්තු ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි සාදු කියන ප්‍රාර්ථනා කරනවා. හොඳයි, රැස් කරගත් මෙවුතුන් පින්කම් අනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. දිනෙන් දින කායික මානසික සුවපත් භාවය ලැබේවා. ජීවත්වන කාලයෙහි වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. විශේෂයෙන්ම අප හැම දිනාටම මේ ජීවිත යනිමාවට පත් වෙන සමගම මීට වඩා ඉහළ තැනක අපේ සිත පිහිටුවා ගන්නට සුගතියකට යන්නට මේ පින අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ නිසා අපි හැමදාම මෙහෙම එකට නැස් වෙන අය නෙවෙයි, අපි සමුගන්න අය නේද? මේ අපේ මුණ ගැහිලා ඉන්න එක හරියට බස් එකකදී කෝච් එකකදී හම්බෙලා ඉන්න වගේනේ. මේ අවුරුදු 50කට සමම වෙල හිටියත් සසරට අපි ආපු ගමනට සාපේක්ෂව අපි වෙන වෙල යනවා නේද? සාමාන්‍ය අවුරුද්දක් යද්දි දෙකක් යද්දි පහක් යද්දිනේ අපි මේ හිටියන් වා කඩ වෙනේනේ. මම උනත් කොයි ලෝකෙට ගිහිල්ලාද දන්නා ඊට පස්සේනේ. හිතෙන් පින්නතුනේ ඒ නිසා අපි වෙන් වෙන අය මේ අපි නැවත සසරේදී හමු වෙන අය ඒ නිසා නිත හැම දිනාටම උදව්වක් කරලා තියන්න ඕනේ. නැත්තම් මොන ගැහුණාම ඉතින් ගනුදෙනු කරගන්න අමාරු වෙනවා ඊට පස්සේ. ඒ නිසා කාටවත් කරදර කරන්න එපා. හැම දිනාටම වතුර බෝතලයකින් හරි උදව්වක් කරන්න, වතුර වීදුරුවකින් හරි හැම දිනාටම උදව්වක් කරන්න මේ මොන ගැහිච්ච වෙලාවේදී. නැත්තම් ආයේ ඊළඟට මොන ගැහිච්ච වෙලාවේදී කරදර කරයි Tamanට. එහෙම නොවන්න හැම දිනාටම පුළුවන් තරම් උදව් කරන්න. කෑම බීම වලින් විතරක් නෙමෙයි ධර්මයෙන් උදව් කරන්න සුගතිගාමි වෙන්න. ඒ නිසා අපි නැවතත් මතු ජීවිතවලදී හමු වෙනකොට මීට වඩා සුගතිගාමි තැනකදී අපි හමු වෙනට අදිස්ත්‍රාණ කරගනිමු. අපි හැම දිනම සුගතිගාමි වෙන්නට අපරමාදීව දාන සීල භාවනා ආදී පින් දහම් කරමු. සීල සමාධි ආදී ප්‍රතිපත්ති සම්පාදනය කරගනිමු. ඒ සඳහාම හැම දිනකටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් පින්කමල අනිසංසයෙන් අප හැම දිනාටම මෙලොව සුගතියත් මෙලොව සැනසීමත් පරලොව සුගතියත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිර්වාණ අවබෝධයත් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිම්භයං සෝකං පන්තාච නිස්සෝකං අන්තෝ සම්දේපි පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින්නේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.